බුදුහාමර විකුණාකර සඳහන් කරන මානේ බලහරයන් මායා මේ වත්තරි සාමුද්‍රගේ හිතම යන්නේ මේ සක්මන් කරන මාර්ගය හැදින්වෙනවා කියලා. මායගේ ලක්ෂණයක් තමයි කෙනෙක් මිය ගියාට පස්සේ බලනවා මේ සත්‍යය කොතන ඉපදුනේ කියලා. ඒක මායගේ ලක්ෂණයක්. එතකොට දැන් වත්තරි සාමුද්‍ර රහතන් වහන්සේ කෙනෙක් හිටියෙන් නිදී එතකොට අහතන් මහන්සිය කෙනෙක් කියන දේ නැති නැති කෙනෙක් නැවත කෙනෙක් පිටින්නේ. එනිසා පිටියේ දෙනව හොයා ගන්න බැරි නිසා මේ ගැට විදිනවා කියලා සනාංගලා මේ වන්දනවා. මෙන්න මේ අවස්ථා කීපයක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන අද සාමුදුර අභිනිෂ්ක්‍රමණය කිරීමේ ධර්ම කාලයන් යන කන් මහන්සිය පිට බලන්න කියනවා. ඊළඟට උන්වහන්සේ බුද්ධන් පිටපත් නඩ පස්සේ අවුරුදු 6ක් උන්වහන්සේ පිටපස්සේ පියවරක් නැහැ තම ගමන් කළේ. ඒ ගමන් කරේ උන්වහන්සේගාට වරදක් සිදු වෙනවා කියලා බලන්න. වරදක් සිදු වෙනවා නම් ඒ වරද ඉග්‍රහ කරන්නේ වරද අල්ලගෙන දොස්තරෝගේ කරන්නේ මාරු උත්සාහ කරේ. මාගේ කෙනෙක් වෙනතුනි අපේ හිත ගැනත් බලන්න පුළුවන් කෙනෙක්. අපේ හැසිරීම ගැන බලන්න පුළුවන්. අපේ වචනය බලන්න පුළුවන්. අපේ හිත ගැනත් බලන්න පුළුවන්. අවුරුදු 6ක් මේ විදිහට බුදුහාරණ පිටපස්සේ කියපු මේ මාර්යා අවුරුදු 6ේදී කිසිදු වරදක් ප්‍රයාකරන බැරුව ආර්ථික දුහාන්වන්න වැදගත් නිදී වුණා කියලා සඳහන් වෙනවා. ඊළඟින් කරුණු රාජ්‍යයක් අදහන් වෙනවා මේ අන්තරණම් බලන්න පුළුවන් සංවිධානිකාගේ මාන සංවිධානය කියලා වෙනම සංවිධානයක් වෙන්නලා තියෙනවා. ඊට අදාළ කතා ප්‍රෝති ගැන. ඒ එක මාර්ගයේ දේවදූත මාර්ගය. ඒ වගේම මානේ සංස්කාර මාර්ග කියලා සංකල්පයක් දුන්නාමේ සඳහන් වෙනවා. අපි සංස්කාර කියලා කියන්නේ අපේ කුසල අකුසල ධර්මයෙන්ම මාන කියලා සංකල්පය යන්නේ විතර කළේ වෙනවා. ඒ කියන්නේ අපි සිදු කරන කර්මයෙන්ම කර්ම ශක්තිය මානකේ යටතේ විතර වෙලා ඉන්නවා. ඒ වගේම ඛණ්ඩ මාන නැත්නම් ස්කන්ධ මාන කියලා කියනවා අපේ ජීවිතයේ සකස් කරලා තියෙන්නේ ස්කන්ධ වලින් අපි නිතර විතර කරන දියා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් පහකින් සමන්විත ක්‍රියාවක් අපේ ජීවිතයේ ඉන්න කියන්නේ මෙන්න මේ කොටස් පහට මාන කියලා අඳුරලා දෙනවා. ඒ වගේම තිරසනි ක්ලේශ මාන කියලා තවත් එකක් තියෙනවා. දැනෙන්නේ තමයි මේ හන්නේ. ක්ලේශ මාන කියන්නේ අපේ සිතේ පහළ වෙන රාග, ද්වේෂ, මෝහ ආදී මේ අමුතර ධම්මට කියන මාන කියලා. එතකොට දේව කුත් මාන කියලා දෙවිදිහක් ඉන්නවා. අපි සංසාර මාන කියලා අපේ සිතේ පහළ වෙන චේතනා නැත්නම් කර්ම ශක්තිය මාන කියලා කියනවා. ස්කන්ධ පංචකයට මාන කියලා කියනවා. ඒ වගේම අපේ හිතේ පහළ වෙන අමුතුල චේතනාවලට මාන කියලා කියනවා. කෙතරම් නම් දෙනුනේ මේකේ ස්වභාවය තමයි නිතර අත්පත පැත්තට යොමු කරන ස්වභාවය තියෙන්නේ. සැබෑ ස්වභාවයේ පතන් කරන ස්වභාවය තියෙන්නේ. එනතර යථාර්ථ වශයෙන් ගන්න තින් මේ මාගේ සමාජයෙන්ම මේ මායාවෙන් වෙනස්ම තියෙන්නේ. අපිට ඒක හිතන්නවත් බැහැ. ඒ වගේම අපේ පැහැදෙන රෝගවලින් බොහෝ රෝගවලට නොපිළින බලවේගවල යන්න සම්පූර්ණ හේතු වෙනවා. ඒ නිසා ඒක අපි ටිකක් ධර්මයෙන් පැතිලි වුණ වෙලාවක හරියට බලන්න උදේවලදී යනවා අපිට. ඒ නිසා ඇත්තටම සමහරට වරදින් විදිනින් පුළුවන් සමහර ජයග්‍රහණ කරනවා. බුදුහාම සඳහන් කරනවා යම් කෙනෙක් සක්කාය දිටිය දුරු කරයි කියලා කියන්නේ. නැත්නම් සෝවාන් වුණා කියලා කියන්නේ මායාවේ ඇටට වැලි ගැසීමක් නම් මානසික මාර්ගයේ ක්ෂේත්‍රයේ ඉක්මන ගියක්. ඒ වගේම මායාව ගැන ලංකන කතා සඳහන් අපේ දිනෙට මේ සංකල්පේ කම විස්තර කරන්න බලාපොරොත්තු වෙන මම හිතන හොඳයි අපිට කියන්න. ඉතින් ධර්මයක කියන්නේ සමහරක් අපි උත්තර ගන්න වෙන ඉතින් පොඩ්ඩක් පස්ස බලලා ඉන්න. තවත් තෝරන විගණිත පරයන් කරන්නට අපි අදහස් කරනවා. අනේ කියන්නේ මෙයක් මෙයක් ගන්නද රාමකේත මොහමාන විද්‍යාවේ කෙලෙස් 10කට දසමින් බරක් කියලා කියන්නේ. නමුත් ඒ එක්කම ඊට අමතරව ආරම්භී දේවපුත්‍ර මාර්ගයෙන් වසවන්ති මායත් මේ අවස්ථාවේ ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවේ යෝ බුදුහාමරණ්‍ය ඔය ආත්මයයි ඔබට නෙවෙයි කියලා කටහඬ පවත්වාගෙන බුදුරජාණන් වහන්සේ මට මේ විදියට කියලා මහා කොමහත්යේ මේ බුද්ධත්වයේ බලන්නේ අවස්ථාවේදී සංඝදිට්ඨි විවර බොහොමයක් රැස් වෙනවා. ඒ කියන්නේ ඉන්නේ අතිමාත් කෙලිමාත් ඉඳලාකොට සංඝදිට්ඨි දේවෝ රැස් වෙනවා. දැන් අමුණක් අnder එකේ විඥාන නිතර භාවනා කරනවා නම් බුදුන් වහන්සේනවා නම් පොළේ තියෙන ජීවිත සංගත කරනවා දේවෝ අපයන් කමිට වෙනවා. ඒ වගේම දේවෝ අපිට ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්දත් සාසන වියස්තාව දැනගන්නේ අතිමාත් සුදුම දැකගන්නයි. ලෝකයේ සිටවන අත්‍යමාන සිදුවීම් වලදී මේ මහා පොළොව සැරිවි අවස්ථාවේ ධර්මයෙන් සඳහන් වෙනවා. ඒක අපට එතෙමෙට සැක කරන්න පුළුවන් වෙන්නේ නමුත් ප්‍රඥා මේකව ගත්තොත් අපට ඒක සැක කරන්න දෙයක් නෑ. අපට විපාක කරන්න පුළුවන්. ඒකේ යම්ස්කාරී එක පැත්තකින් රස විඳනක් මාර්ග වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් වස්තර මායත් එබැවින් යම්ස්කාරී වෙනවා කියනවා. තවත් එකක් ලක්ෂණය සමාන වෙනතුලී බොහෝ විට වෙන වෙන පුජ්‍යයන් විදියට හැදෙලා බුදුහාමුදුර වෙතත් සම්හාර කණිපහන්සල වෙතත් වසවරණ මාරේ මෙතිකට ඇවිල්ලා තියෙනවා. ඒ ආපු අවස්ථාවේදී දැන් උදාහරණයක් හැටියට එක්තරා පුජ්‍යලයෙකුට බුදුහාමුදුරන්ට ප්‍රාර්ථනාවක් බණ කිව්වා. බණ කිව්ව අවස්ථාවේදී මනසේ කොහොමද මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන බණ කිව්ව ගමන් මෙයා අස්තර ගන්න එක දිනු කරලා හිටියනේ. මෙයාට දැනිටව ධර්මය තේරුණා. මෙයා තෝවන්න. තෝවන්නේ සාර්ථකයි බුදුරජාණන් වහන්සේ එතන ඉන්නේ කියලා අරගෙනමද. දැනන කරාවස්සේ මාර්ය මොකද කරේ බුදුරජාණන් වහන්සේ වදින රූපයක් මාවගෙන ඇවිල්ලා කියනවා මේ පින්වත මට පොඩ්ඩක් වැටුණා. මම ඉන්දෙල කිව්වනේ ලෝක අනිත්‍යයි දුක අනාත්මයි කියලා. නෑ එහෙම නෙවෙයි. නිත්‍යයි සැපයි ආත්මයි කියලා. මට වැටුණායි කියලා. දැන් මේ ශ්‍රාවකය අතන ප්‍රධාන පක්ෂයේ කෙනෙක් දැන් තෝවන්නේ කියලා කියන්නේ කිසිම කෙනෙකුට රැස් කරන්න බෑ. ඔව් අනිවාර්යයෙන්ම ඔහෝ තේරුම් ගන්න මේක අනිවාර්යයෙන්ම උත්තර වෙන්නේ බෑ මේ මායාවෙන් නොවන කියලා. ඔබ මායාවෙන්ද කියලා එළින්නුවා. ඥාන මායෙදි මායාව දුකට පත් වෙනවා. මායෙ පිළිගත සමාහාරය කියලා. වෙනසනේ වස්වරේ මායෙක තියෙන හොඳ ලක්ෂණයක් වෙන දැන් අපි මේවා තේරුම් ගන්නවා. කොච්චර මිනිස්සු දෙස්රේ කියලා නබර කරන්නේ. ඔහුගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි කිසි විදක බොරු කියන්නේ නැහැ. ඔබ මාර්යාද කියලා හෙවත් ඔව් මම මාර්යා කියලා එතනින් හරහා යනවා. මේ ලක්ෂණය අපි ළඟ සමහරයක් නැහැ. මාර්ය ළඟ මේ හොඳ ගුණය තිබුණාට අපේ ළඟ නැහැ සමහරයි. මාර්යා කියන්නේ කිසි විදක බොරු කියන්නේ නැහැ. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි බුද්ධත්වයේ අපේක්ෂාවෙන් බෝධිකාරක ධර්මයන් බෝසත් ධර්මය සම්පූර්ණ කරන බෝසත් පරිපූර්ණ ලක්ෂණය තමයි. සතර මාර්ගිකා පුරුණ ආත්ම භවවල නොයෙක් විදිහේ වැරදි පිළිවෙලක් දෙනවා. සාමාන්‍ය දැන් කාලයක සිටුවන වැරදි ඉගෙනම වැරදි වෙනස් පිළිවෙලක් දෙනවා. නම් කිනතුනි විශේෂමක් කියන්නේ තමයි මේ වැරදි පිටුමාන කවුරුහරි අහුවොත් ඔබ මේවට කරායි කියලා බලාද කියලා ඔව් මම කලින්ම වරද පිළිගන්නවා. ඒ වගේම ආයතී සම්මරේ පිළිදෙනවා. නැවත ඒ වර්ධ කරන්නේ නැහැ කියන එකම කාරණේ වෙනවා. එනිසානේ වර්ධ කරත් වරද සංගවන ස්වභාවයක් නැහැ. මේක පොලිස් සම්තුරුන්ගේ ලක්ෂණය. ඒ වගේම සෝවානාදී මාර්ගඵල පන්දෙක් කරහත් වෙන කලින් ඉන්න අනිත් මාර්ගඵල ලාභී ලක්ෂණයක් මේක. දැන් සෝවාන් දෙතිනාගේ ළඟ සඳහන් වෙනවා. ඔහු කියන්නේ සිදුවෙන දෙයි කරුණු 6යි කියන. කරුණ හයක් කරන්නේ ඕන දෙයක් සිදුවෙන්න පුළුවන් කියන. කරුණ හය තමයි ආනතර පාප කර්ම පහ නියති මිත්‍යා දෘෂ්ටි අධ්‍යයන මේ කරණ හය. ඒ අතර සමස්තින ලක්ෂණයක් තමයි බොරු කියන්නේ. යම් කුමාරය සිදුනාම මරණ සිදුනායි කියන එක පිළිගන්න. එතන ඉගෙනනවා දැන් මුසහර ධර්මයෙන් සඳහන් කරන මේ බොරු කියන එක හරි බලවත් වරදක් කියලා. නැත්නම් පාපන් අකුප්පතෝ කියලා සඳහන් කරනවා. බොරු කියන කෙනාට නොකරන්න බැරි වරදක් නෙමෙයි. ඕන පාපයක් කරන්න පුළුවන්. ඒ තරම බලවත් බොරු කියන එකත් සමාජයේ අපි ඕන අතරේ සමාජයේ පැමිණලා තියෙන්නේ සත්‍යක සාධක මත එක්ක. සමාජයේ බොරු කතා කරනවා නම් මේ සමාජයේ තියෙන සියලුම නිෂ්පාපන සියලුම සමාජතා පිළිගන්න. ඒ නිසා අනිකරින් තිබුණත් මේ බොරුව කියන එක බලවත් වරදක් කියන්නේ ධර්මීය ප්‍රධානම එක තමයි කියලා ගන්න මේ දුර්වලතාවයනේ. යැති මානෙත් අපට ආදම් ගන්න පුළුවන්. අනේ මේ දෙතේ ඊළඟට මෙයන් ගන්නද ධර්මලෙරුන් කියනවා නම් ගන්නත් පුළුවන්. පවාරාදීන. සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයන් මත කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයම කටි කියනවා. අපේ ප්‍රඥා අපි මේක විතර ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉන්න මේක කෙටි වෙනක් යන මාර්ගු මේක ටිකක් ටිකට විස්තර කරන්න වෙනවා. අපේ අපි ඉදිරියේ මේ ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිටතින් අපි මේ අටන්ට ධර්මසාරක්ෂාවලදී එක එක ධර්මතර විවිධ කාණුකාවලින් කරුණින් ඉදපත් කරනවා. මෙයන් මතක තියෙනයි කියලා හිතනවා. බලන්න එකක් දෙකක් මාතෘකා කියන බලන්න සාගරණ කරන මාතෘකා. අපි ධර්මසාරක්ෂාවල කරන මාතෘකා. පාඩම මතක තියෙන කියලා බලනවා. ඔය එකෙන් කියන කරණියන බලන්න. පණදේ දෙකෙන් ප්‍රතිඵලයක් දෙන එක බලන්න. සම්මාදිටිය හොඳයි සම්මාදිටිය ගැන අපි විස්තර කරලා තියෙනවා. ඒ වගේ මොනවද කරන්නේ? කෙනෙකුගේ මාතෘකාව ගැන මාතෘකාව ගැන මේ ඇදීනින් ගුණාඩ පස්යෙන් කරන දෙයක් අනේ නදමි අපේ දෙවන මාත් පරිණාම ගැටනා කරා සම්මාදිට්ඨිය ගැන කතා කළා ශ්‍රද්ධාව ගැන කතා කළා දානෙ ගැන කතා කළා හේතුඵල ධර්ම පිළිබඳව කතා කළා සතර ප්‍රතිපදාන ගැන කතා කළා ආත්ම කර්මය ගැන කතා කළා ඒ වගේම ලෝක විද්‍යාවේ අපි කළා ලෝක පිළිබඳව විස්තර කළා මේ නයි මාතෘකා ගැන කතා කළා ඒ මාතෘකා අතරින් මෙය ගන්නට දෙදුරට සම්පූර්ණ සම්මරයන් වන් කියන්නේ කියනවා වෙලන් කරුණාවේ මාතෘකාව පිළිගන්නවා දැන් පොඩි මාර්ගයෙන් දෙක මොන දෙයක් උදාහරණ සම්මාන දැන් කියන්නේ මොන දෙයක්ද කියනවා කින්නකෙන් දැන් හරි ඉතල කියවන මතකයේ තියෙනවා හරි මේ ඉතල බලන්න කියන වැඩේ නාමවලදී ඒ හැමදේම මතක නැහැ නේද අද කියකේ නම් මතක තියෙනවා දැන් අද උදේ නම් අර කෙනෙක් ඉන්ද්‍රිය සංහරයේ නිවැරදිම අත්දැකීම ගන්න වෙන්නේ මට නෑ අපි නම් බලහගෙන ඉන්නේ නැහැ මේක තමයි ඉස්සරහින් ගලා ගන්න යන ගමන අනේ මේ දින හදා දෙන්නේ නම් ආර්ය සම්මානික මාර්ගය විතර කරන්නේ බලාපොරොත්තු වන්නේ එන්නතනි ආර්ය සම්මානික මාර්ගයේ ප්‍රධානම වර්ධින් අරම පාට අඳමන් වෙනවා මේ මොකද දින ගන්නවා ඒ මොනවද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දැන් සම්මා කියන එක ගැන පටන් ගන්න සම්මා කියන එකේ තේරුම මොකක්ද සම්මා කියන්නේ හොඳ නිවැරදි කියන එකයි නිවැරදි යහපත් කියන එක සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන එක. එතකොට මේකට අමතරව සවස්තරු මට අනිත් පැත්තෙන් තියෙනවා. එහෙනම් මොනවද? සම්මාදිට විරුද්ධපදේ මිච්ඡා. මිච්ඡා දිට්ඨිය, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා සම්හංස, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ තියෙන ප්‍රධාන නිගමනය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේ අසන්න මතක ඇති බුදුහාමුදුරුවෝ මුලින්ම ධර්ම දේශනා කළේ කාටද? පස්වක මහණුකේ බණ කිව්වේ පරණ තීසපස්නාරාමයේ. බණ කියන ආරම්භ කළ බුදුහාමුදුරුවෝ මොකටද කරුම් කරන්නේ? ග්‍රීමේ පිටරේ අන්ත අපාප කිදේන නැතිලිටවා මහණෙනි මේ අන්ත දෙකක් තියෙනවා බහැර කලින් අන්ත දෙකක් තියෙනවා මෙන්න මේ අන්ත දෙක කියන්නේ මොකක්ද කොමකටද ආමේසු කාමසු කල්ලේකාන යෝගෝ කීනෝ ගම්මෝ පොතු දෙවිගෝ අනියෝ අනියෝ කීනෝ ග්‍රාමියෝ ප්‍රත්‍යඥාවෝ මාක් තියෙනවා මොකක්ද මේ මාමද අත්ථ කියලා මහාන් යෝගී කාංකතලිකාන් යෝගී ඒ කියන්නේ අස්සංගාරකාගේ ඉන්ද්‍රිය කිනවලා ඒ ඉන්ද්‍රිය කිනවීමෙන් ලබන ආස්වාදේ ඒවා තමයි සංකේ තමයි අත්ථ කිල මහාන් යෝගෝ දුක්ඛෝ අනිරියෝ අනත් සංයෝග කියලා තමයි මේක දුක්ඛ හැදෙලිය මේක අනාරිය උදයක් ඒ වගේම මේක අයහපත් වෙන හේතු වෙන දෙයක් අර ග්‍රාමයෙන් කියන වචනේ කාමසුකලෙනම යෝගිට දැක්කපු ග්‍රාමයෙන් කියන එක අර්ථ කියලා මතන් යෝගිට දැක්ුවේ නැහැ. ඇයි එහෙම කියන්නේ හේතුව? කාමසුකලෙනම යෝගයේ විඳින කෙනා ඉන්ද්‍රියන් පිනවලා ඔහු ඇතැන් එක පරලෝක විශ්වාස කරන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටියේ පිටලා හුරේට කරන්නේ. නමුත් අර්ථ කියලා මතන් යෝගී එහෙට කෙනාගේ ලක්ෂණය තමයි ඔහු පරලෝක විශ්වාස කරනවා. ඔව් එළවෙන ශරීරයක දැඩි දුක් දීලා ස්වර්ගයට යන්න මොක්කේ ලබන්න විමුක්තිය ලබන්න දෙවියන් හා එක්වීම අපේක්ෂාවෙන් මේ ආදී දේවල් කරන්නේ කර්මඵල අදහගෙන ඒ නිසා අත්දින මාසම යෝගී අනුගමනය කරන කෙනා නැත්නම් ශරීරයට දැඩි දුක් දෙන කෙනා දැන් බුදුරජාණන් ශරීරය පස්සක මහන ඒ වගේ බුදුහාමුදුරුවෝ කාලෙක උද්දර්ශයෙන් ලබන්නේ කණින් අර පරණක ඉතිපස්න ආරාමයේ සිටිය කාලෙක කරපු දුෂ්කරක්‍රියා මේ අරිතවානේ අත්දින මාසම යෝගී එතකොට මෙන්න මේ අන්ත දෙකම බුදුහාමුදුරුවෝ ධර්මයෙන් බැහැර කරනවා. ඉන්නතුනි බැහැර කරන්නේ ඇයි උන්වහන්සේ මේ දෙකම උන්වහන්සේ අධ්‍යක්ෂයෙන් මතකලා. ගිහි ජීවිතය ගත කරපු සිද්ධාර්ථ කුමාරයා හේරෝනි වෙන කිසිම කෙනෙක් නොලබපු විදිහේ සැප සම්පත් ලැබුව ඉන්ද්‍රිය පිනවලා. උන්වහන්සේ එක එක ඍතු වලට එක එක මාර්ගාවලිය දී ඇතැම් කියේ මානික එක මානිකාවකට සම්පූර්ණ තනි පාඩක් තියෙනවා. ඒක දෙවිවරුන්ගේ ප්‍රම පාඩ මාර්ගය. අභිනය කියන්නේ එකම පාඩම. ඒ වගේ ලක්ෂණට තිබුණු මන්දිර වුණහන්සේ වාන්නේ කලේ. ඒ වගේම මහන්සේ පැවිදුණාට පස්සේ තාපස් ප්‍රතිපදිය ගත කරද්දී මේ ලෝකේ කෙනෙකුට විඳින්න බැරි විදිය දුක්තර කියා හින්දා විමුක්ති අපේක්ෂා කරනවා. බුදුහාමුදුරුවෝ සදාන් කරන පස්තිකාය ආනන්ද හතුවාද ආනන්ද මම දුක්තරන් කියා කරන කාලේ මම දිනකට ගන්න ආහාර ප්‍රමාණය එක බත් කැටිය දක්වා මම අඳුරයි කියලා. දිනකට එක බත් කැටියක් අරගෙන මම ජීවිතය ගන්න කලා මේ විමුක් යමෙක් තමයි කියලා. එහෙම කියලා උන්වහන්සේ ආනන්ද හතුවාද ප්‍රමාණ කරනවා ආනන්ද කියන එපා ඒ කාලේ බත් කැට දැන් හරි බත් කැට වඩා ලොකුයි කියලා. ඒ කාලේ බත් කැට දැන් හරි බත් කැට වගේ කියලා. එතකොට මෙන්න මේ අර්ථ දෙක මහත්මයේ බැහැර කරන්න කියලා කිව්වේ මොකද ඉන්දියානු සමාජයේ සීමිත අර්ථ දෙකක් තියෙනවා. එන්න මේ භාෂාවේ කියලා කියන්නේ මහා අතිරිමත් ජනක දේශය. ඕනෑම ඒක අන්ත ඉන්දියාවේ තියෙනවා. දැන් උදාහරණයක් එකට ගත්තොත් වර්තමානයේ බැලුවොත් ලෝකේ ලක්ෂණමයි ඉන්දියාව. ඒ වගේම ඉතාම දුර්විනේ නැහැ. ලෝකේ ඉතාම දුර්වර්ණයක් ඇති නිහේ. ඒ වගේම මහා ප්‍රඥාන් බිහිවන ඉන්දියාවේ දැන් මුලින් ඇමරිකාවේ සමහර කාර්මික අංශ මෙහෙමයිගෙන 60% විතර ඉන්දියාවේ ඉන්නවා. ඒ වගේම උදේ අඩුමයි ඉන්නේ ඉන්දියාවේ. ඒ වගේම ධනයේ ඉහළම අයින් ඇති ක්‍රියාවෙන් ධනයේ අඩුම අයින් ඇති ක්‍රියාවෙන් ඒ වගේම මහා ආන්දවර මුලම විදෙත් එහෙ හිමාලයන් නේදවන් ඒ වගේ ඉක්මටම කලබල වෙනවා ඇතැම් වෙලෙක දෙකට පිටේදී කාර්යයට දෙල්ලන් අපරකින් ගෙදර යනකොට මේ පුදුදලා ඒ තරම් ඉක්මම වෙන මාදෙකින් පිටියක් ඉන්නේ මේ වගේ හැම දෙයකම අන්ත තියෙනවා ඒ වගේම පුදුරගෙන ආනන්දේ ඉස්සාර ඒකට එන්නේ එතකොට අන්ත දෙක මොකද ඒක අන්තයක් තමයි අමුතු පරිමාණ යෝගයෙන් හරියට දැක්වෙච්ච හැමදේම අනිත් පැත්තෙන් හරියට දැක්වෙච්ච දුක් පිළිලා විමුක්තියක් ගන්නවා කියන සමහර අය අත්දැකීම් ඇදමිට දවස් ගන්න ඉන්න හරියට ඔසවාගෙන ඇදමිට ඔළුවෙන් ඉන්නවා ඈ මේ යටි විවිධ විදිහේ සුත්‍ර ක්‍රියාවලෝ කියදෙනවා බෞද්ධක දේවල් අයින් තමන්ගේ ශරීරයේ කරගෙන ඉන්නේ ඇතුළේ තත්යි කරලා ඒ තමම දකින විදිහට වෙන්නේ සාමත් ඉන්දියාවෙ ඉන්නවා මෙන්න මේ නිසා බුදුමහාමුදුරෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් කරා මහණෙනි මෙන්න මේ අංශ දෙකක් කියනවා මේ අංශ දෙක පැහැදගන්න මේ අංශ දෙකේ කිසි දවසක විමුක්තියක් ලැබෙන්නේ නැහැ අන්න ඒ අංශ දෙක බැහැර කළා යි මජ්ක්‍ධිමා පටිපදා සත්‍යකේන අපි සම්බුද්ධහා චක්කුපරදී ඥානකරදී අරිවන්නේ සමාන්තරයි. ඒක මෙන්න මේ අර්ථකට බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් මැදුම් පිළිවෙතින් උන්වහන්සේ ධර්ම මාර්ගයටපත් වුණා. උන්වහන්සේ ඥානෙ ලැබුවා. අපි සම්බෝධියටපත් වුණා. නිර්වාණ අවබෝධයටපත් වුණා කියලා අමතනවා. අන්නේ මාවත මොකක්ද කියලා ඊටමතු උන්වහන්සේ විස්තර කරනවා. මොකද මාවත සම්මා දිට්ඨියෙන් ආරම්භ වන්නේ පරමවත සම්මාදිට්ඨිය පරංගන සම්මා සමාධිය නමසඟන මේ කරුණු අට තමයි තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබීම සඳහා අනුගමනය කරපු මාර්ගය ඒ වගේම උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නිර්වාණ අවබෝධයත් සාක්ෂර ගැනීම සඳහා දේශනා කරපු මාර්ගයත් මේකමයි වෙන මාර්ගයක් නැහැ ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ වෙන මොකක්ද මේ දෙවතාවම හිතෙන්න මේ අනුගමනය කරන මහවත බුදුහාඳුරන්ගේ උන්වහන්සේගේ දැක අනුගමනය කරපු රහතන් වහන්සේගෙන් අතර වෙනස මොකද? වෙනස මොකද? බුදුහාඳුර සඳහන් කරනවා අහංකි අර්හා ලෝකේ මහත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. පිටුතුනේ ආත්මවාක්‍ය ඥානෙන් දෙදෙනාම සමාන. ආත්මවාක්‍ය ඥානය කියලා කියන්නේ සම්පූර්ණ රහත් භාවයේ ලබා ගැනීම සඳහා අවබෝධ කරන ඥානය තමයි ආත්මවාක්‍ය ඥානය කියන්නේ. මේ ආත්මවාක්‍ය ඥානයේදී බුදුමහතු සමානයි, සරුත් මහතු සමානයි, සීවලි මහතු සමානයි, ලෝතර මහතු සමානයි. අවුරුදු 7 ඇවිදදී බුදුආරණ්ඩ අවුරුදු 230 වෙනකන් සිටිය නිද්‍රෝධ මහතු සමානයි. ආත්මවාක්‍ය ඥානය සමානයි. නමුත් වෙනසක් තියෙනවා. මොකද වෙනස? බුදුරජාණන් වහන්සේ මග්ගඤ්ඤෝ මග්ගරිතෝ මග්ගපෝවිදෝ කියලා සඳහන් කළා. බුදුහාමුදුර මාර්ගයේ දැක්කේන මාර්ගයේ ඵලමුමෙන් ගිය කෙනා. අනිත්‍යය තමයි බුදුහාම දේශනා කළා. පුත්තේ අනුස්සතිසු ධම්මේසු ඥානං උදපාදේ චක්කුං උදපාදේ සංඥා උදපාදේ ආදී වශයෙන්. මම පෙර නොවැසු විරෝධමත් මට අවබෝධ වුණායි කියලා. පළමුවෙනිම පස්තර මහණුට දේශනා කළේ මට නොයසු විරු මම නොයසු විරු ධර්මත් අවබෝධයකට ලැබුණා කියලා. එහෙනම් බුදුහාමුදුරන් ලක්ෂණය මොකද? බුදුහාමුදුර සම්මා සම්බුද්දයි ශ්‍රාවකයන් වහන්සේ එන කොහොමද? ශ්‍රාවකයන් වහන්සේ සුත බුද්දයි. දෙන්නම බුද්දයි. සම්මා සම්බුද්ද සුත බුද්දයි. බුද්ධ කියන්නේ රහත් කියන එක අර්ථයක්. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කිව්වට නියම පදේ නම් සම්මා සම්බුද්ධ කියන එකයි. ඒතකොට ආස්වාද විඥානයේ දෙදෙනා සමානයි නම් බුදුරජාණන් වහන්සේ ලක්ෂණය තමයි උන්වහන්සේ මේ ඥානය අවබෝධ කරේ සමන් වහන්සේගේ ඥානයෙන් වෙන කිසිදු කෙනෙකුගේ මඟ පෙන්වීමක් ඇතුව නෙවෙයි. අපේද බුදුරජාණන්ගේ සමීපයේදී බුදුහාමුදුරුවෝ නිවන් මාර්ගය අහලා තියෙනවා. නමුත් මේ ජීවිතයේදී උන්වහන්සේ කිසිදු ගුරුවරයෙක්ගෙන් සාස්ත්‍රවරයෙක්ගෙන් විවිධ කාරණා ගැන අතුරු කරලා තියෙනවා දැන් ආලනතරලා මොකදනම් බුද්ධ වෙන්නේ අතුරු කළා. ඒ ඇතුළේ කියන්නත් වල ඉගෙන ගන්න නැහැ. නමුත් සම්බුද්ධත්වයේ සඳහා ආසමත්ය ඥානයේ සඳහා වෙන කිසිදු කෙනෙකු යන පාර්ශණයක් වහන්සේට ලැබුණේ නැහැ. නමුත් රහත් බෝධියේ අරහත්ත්වයට පත්වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි කියන්නේ මේ ත්‍ෘතවත් භාවයේ කියන්නේ. අනිවාර්යයෙන්ම හේතුඵල ධර්මයේ තපිත සමුප්පාදයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙන්නෝ ඒ බුදුරජාණන්ගේ ධර්ම ආපෝ ශ්‍රාවකයේ කෙරෙහි මේ න්‍යාය අහල දැනගන්නම ඕන. එහෙම නැතුව දැන් බුදුහාමරේ කාලෙ හිටිය බුදුහාමුදුර හැරුණ කොට හිටිය බුද්ධිමත් කෙනා කවුද බුදුහාමරේ කාලේ? බුද්ධිමත් කෙනා කවුද? ඥානවන්ත කෙනා. ඥානවන්තම කෙනා තමයි බුදුනේ කාලේදී හැරු සම්බුදු. උපදේශ පරිත්‍යාගයේ. උපදේශ පරිත්‍යාගයේ තමයි ප්‍රඥාව බුදුහාමරට විතරේ දෙන්නේ. එක්තර ප්‍රඥාවක් සිටිය ඔහු බ්‍රාහ්මණ ආගමේ කෙනෙක් ත්‍රිවේදය හොඳට අධ්‍යයනය කරපු කෙනෙක්. ත්‍රිවේදය විතරක් නෙවෙයි ඊට අදාළ පරිවාර ග්‍රන්ථ කියන්නම. ඉතාම ඉතිරි මාතින් හදපු කෙනෙක්. නමුත් එහෙම ප්‍රඥාවක් විච කෙනෙක් උනත් වෙන තුනේ අර කොණ්ඩය හාමුදුරන්ගෙන් හේතුඵල ධර්ම කියන මේ ධර්මා කියන ගාථාව අහනනම් උන්වහන්සේ දාසෝවන් වෙන්න. එතන කොච්චර මුතිමත් නැත් මේ වෙලෙ සමයේට ආත්මික ඥානය කරා යනවා නම් සෝවානාදී මාර්ගඵල ලබනවා නම් අනිවාර්යයෙන්ම මේ හේතුඵල ධර්ම අහන්නට ඕන. දැන් කාලේ හැටියට නම් පොතපතෙන් හරි කියවන්නට ඕන. එතකොට බුදුරජාණන්ගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ සඳහන වෙනස මෙන්නයි. ඒ දෙදෙනා මහත්මිය මේ ආර්ථික මාර්ගය ගමන් කරනවා. එහෙනම් පිළිතුරින් අපි බලමු මේ අංගයන් මොනවද කියලා. මේ අංගය තමයි පළවෙනි කාරණේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ලෝකයෙන් පිළිබඳව නිර්මල දැක්මක් ඇති කර ගැනීම. කෙනෙකුට අපි දන්නා මේකට උදාහරණයක් හැටියට සඳහන් කළා කියනවා නැගෙනහිර අහසේ ඉරුමායනකොට සූර්යාගේ අරුණාලෝකය ලැබෙනවා සමගම ඒ ලෝකයේ තියෙන අඳුර දුර වෙලා හැමතැනම ආලෝක දෙන්න කියලා. දැන් බලන්න ඉතින් ආයන නෙවෙයි ඡායාව වැටෙනකොටම ඒලා අපිට පේන්න තරලේ ඡායාව අරකුලට වැටිලා ඒ වරකුලින් පරවර්තනය වෙනකොටම පින්නතුනි ලෝකයේ ආලෝකයක් වෙනවා. හැමතැනම තියෙන අන්ධකාරයේ දුර වෙලෙ නිකම්මයි. අනිවාර්යයෙන්ම තමයි සම්මා දිට්ඨිය කියන මේ ආලෝකය අපේ ජීවිතවල ලැබෙනකොට අපේ ජීවිත මන්ත්‍රාගෙන තියෙන අන්ධකාර රාත්‍රියේ තමයි අඳුර දුර වෙනවා. මොනවද අන්ධකාර? අපේ ජීවිතයේ පිළිමදොල් පිළිතුරු වැරදි නැගේ අපේ ජීවිතවල තියෙනවා. වැරදි ආකල්ප තියෙනවා. දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි නිසා වැරදි ස්වභාවයන් අපේ ජීවිතවල තියෙනවා. මේ කියන්නක් නැති වෙන්නේ අර පූර්ණ ආලෝකයෙන් අන්ධකාරය දුර වෙනවා. බුදුහාමර වරක් සඳහන් කරනවා මහණෙනි මේ ලෝකයේ තියෙනවා අන්තරීක්ෂ නිරය කියලා එක්තරා ග්‍රහ ලෝකවලට. අන්තරීක්ෂ නිරය කියලා කියන්නේ සූර්යාලෝකයෙන් ආලෝකය පැතිරෙනකොට සමහර ග්‍රහ ලෝක තියෙනවා වෙනත් ග්‍රහ ලෝකවලට බැඳිලා සමහර ග්‍රහ ලෝකවලට ආලෝකය ලැබෙන්නේ නැහැ. සම්පූර්ණම ග්‍රහලෝකයේ අන්ධකාරයි. මෙන්න මේ අන්තරීක්ෂ නිරයේ උපදින සත්‍යයන් බොහෝ විට ඒ සත්‍යයන් දුකට ගන්න සත්‍යයන් ඉපදෙන ස්ථානවල බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ අන්තරීක්ෂ නිරයේ ඉන්න සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරයි. ඒ වගේම අවුරුදු දහස් ගණනක ඒ සත්‍යයන් ජීවත් වෙනවා. ජීවත් වෙන්නේ අන්ධකාරයි. ඒ වගේම මී යන්නේ අන්ධකාරයි. අන්ධකාරයෙන් ඉපදෙලා අන්ධකාරෙම ජීවත් වෙලා අන්ධකාරෙම නියනවා කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මහණෙනි මේක ලෝකේ ලොකුම අන්ධකාරයයි. බුදුහාමුදුරුවෝ ඊළඟට සඳහන් කරනවා යම් කෙනෙකුට සම්මාදේ කියන ලැබුණා නම් යම් කෙනෙක් ඉන්නේ අවිද්‍යාවෙන් නම් මෙන්න මේ අවිද්‍යාවෙන් ඉන්න කෙනාගේ ජීවිතයේ තියෙන අන්ධකාරය අර අන්තරේක්ෂ නිරයේ තියෙන අන්ධකාරයටත් වඩා වැඩි කියලා. එන අපි ආලෝකේ ඉනවා වගේ හිතනවා. නමුත් වෙනදු මේ සම්මාදිකයේ සැබෑ ලෙසම අපේ ජීවිතයට ලැබෙනකම් අපි අන්ධකාරයෙන්. මේ ලෝකයේ පින්නතුන යන්නේ අනුකෝෂගාමී පිළිවෙලක් ඔස්සේ යන්නේ. ගංගා පහරට ගහන යන වගේ ඉස්සරහ ක්‍රමයකට ලොම් යන්නේ. දැන් වර්තමානයේ මතුපි පොඩි කාලේ අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න මොහොතට විභාගෙ සමත් වෙන බලාගෙන. ඊට පස්සේ ටිකින් ටිකම බඳ වෙන්නේ අපි ඉහළ විභාගෙ සමත් වුණාට අපේ ජීවිතේ සැපවත් වෙනවා කියලා අපි හිතනවා. ඊට පස්සේ එහෙම උත්සාහ කරගෙන ඉඳල වෙනවා. ඊට පස්සේ දැන් ඉහළ රැකියාව ගන්න උත්සාහ ගන්නවා නේද? අපි බොහෝ දෙනා ඉගෙන ගන්න කාලේ අපේක්ෂාවක් නේද? උසස් මට්ටමක රැකියාව ගන්න වෛද්‍යයෙන් ඉංජිනේරු සේවය හැම හැනිබන්දනින් නිමුර්තිය ගණකාර ගණන අධිකාරී තුමිය මානව විද්‍යාවේ නිලයන් ශ්‍රේණිය මේව තමයි අපි අපේ ස්ථාන. මේව ළමන පිළිබඳ අන්තිමට ඉහි අහැකියට මේ පිළිතුරු විවාහයේ ඒකට පත් වෙනවා දරුව ලබනවා මේ ජීවිත ලොකු අපේක්ෂාවක් තියන්නේ. නමුත් මේව තමයි අපි ජීවිතේ සැපද කියලා කියන්නේ ලෝකයේ බොහෝ නමුත් මේ සැපත හොයාගෙන ගිහිල්ලා පිළිතුරු අන්තිමටම කඩන්නේ. මේ අපේ ලැබුවට අපිට තියෙනවා කාලෙකදී දිනවකට පාලනය කරගන්න බැහැ. මේව වෙනස් වෙන දේවල්. අපි ඉතාලම ඉන්නේ සමාජයක බලපොරොත්තු වෙච්ච විභාගෙකින් සමාජුණන් සමාජතර කාලයක් යන මේ ජීවිතයේ සාමාන්‍යයක් සාමාන්‍යකමක් වෙනවා. ඒ වගේම අපි ඉතාලම සමිතියේ ආශ්‍රය කරුවා මේ ඥාති. අපි ලොකු බලපොරොත්තු තියන ආශ්‍රය කරපුවාගේ දරුවන් ඇතැමක විවාහයේ සැකන්නේ සම්භාරයවන් මේ ලොකු අපේක්ෂා තියාගෙන ආශ්‍රය කරාට කලක් යනකොට තමා බලාපොරොත්තු වෙනවා කියන්නේ තේරෙනවා. මෙන්න මේ කිලෙන්නේ අන්තිමට දෙන්නුනේ කලක් යනකොට කිහිල්ල බලනකොට බාහිර කිසිම සැපතක් තමා අපේක්ෂා කර දෙය තමයි ලැබෙන්නේ. මෙහෙම කිහිල්ලේ අන්තිමට තමාගේ පැත්තට හැරෙන තමාගේ ශරීරය පැත්තට. තමාගේ ශරීරය පැත්තට යනකොට මොකද වෙලා තියෙන්නේ? තමාගේ ශරීරය වයසට ගියන. තමාගේ පිටේ ලස්සන ලොකුම කොහේ ඉන්නද දැන්? දැන් අර තමාගේ ශරීරය හොඳට දැනපස්සනේ තමාගේ තමාගිටම නිදෙමින් සැපේ ලැබෙන බාහිරින් කියන. ඒ බාහිර සැපේ ප්‍රයාවෙන් ඉන්නේ කියලා අන්තිමට බලනකොට තමන් වයිසල කියලා. අන්තිමට තමන් ජීවිතය අවුරුදු කටක් ඇත්නම් මේ පොෂණය කරන ශරීරය තමන්න මහසු වේදනාවක් ගෙන දෙන දියවක් වත්පත් වෙනවා. ඊළඟ ජීවිත අවසාන වර්ගයේදී යන්නේ මේ ශරීරයේ ඉක්මනට ඉදහස් නැත්නම් බැරි. ශරීරය රාම කරගන්න බැරි වෙනකොට ඊට දුක් මුලක් හැදෙනකොට මේ ශරීරයත් හැදෙනවා අපේ කාමිනා. පිටතුලින් මේක තමයි ජීවිතයේ සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය. සම්මාදිටිය නැති ලෝකික අපේ කාමිනා. නම් පිටතුලින් සම්මාදිටිය ලැබෙනකොට නිවැරදි දැක්මක් ජීවිතේ ලැබෙනකොට ඔබ තේරෙන ජීවිතයේ සැපද තියෙන බාහිර නැති. සැපද තියෙන අපේ ශරීරය. අපි බොහෝ විට ජීවිතයේ සැපත ලබන්න බාහිර දේවල් බලාගෙන යනවා, බාහිර දේවල් ආශ්‍රය කරනවා, උද්‍යාන ආදිය, මල් රබු ආදිය බලන් යනවා, විදේශ රටවල් යනවා, නොයෙක් දේ විශ්වයන් බලන් යනවා. මේවා නිල්ල කියන අන්තිමන වෙලසක් විතරයි අපිට ඉතිරි වෙන්නේ. නමුත් ජීවිතයේ අභ්‍යන්තරික හැසිරීමකට මුල තියෙනවා ජීවිතයේ වෙනස් වෙන ස්වභාවය. සම්මා දිට්ඨිය ලැබෙච්ච ප්‍රමාණයට පින්න තුනේ ජීවිතේ මේ නුවණ ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් අපට යම් කිසි දෙයක් දැක්කහම අපි කොහොමද බීසියක් අපි දැන් දැක්කහම සාමාන්‍යයෙන් අපිට අනි වර්ගයක් විතරයි තියෙන්නේ. සාමාන්‍ය ඇත්තට බලනකොට අපට තේරෙන සාමාන්‍ය වර්ණය. නමුත් මෙහෙම තේන වර්ණයම අපි තවත් අනිත්‍යයක් ගන්නකොට අපට මොනවද තේින්නේ? මේ සඳහා යොදාගත්තු ආලේප සඳහා හෝ ද්‍රව්‍ය සඳහා හෝ යොදාගත්තු මේ තේමවල පුරා අන්තිම අපට තේන්න ගන්නවා. මේකට විද්‍යාවෙන් අණු කියලා නැත්නම් ඇටම් කියලා සඳහන් කරනවා. මේක ඉතාම සියුම් පදාර්ථයකට ඉතාම සියුම් අන්දීකලින් බලනකොට මොනවද තේන්නේ? මේ අණු වල සමහර කොටස් තියෙනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී ඉතාම සියුම් කොටස් තියෙනවා. ඒකත් ගැන මේක ඉතාම සියුම්ව බලනකොට ඉතාම සියුම් උපකරණ වර්තමානයේ සකස් කරගෙන තියෙනවා. එහෙම බලනකොට මොකද තේරෙන්නේ? එහෙනම් අලුත්ම ප්‍රයෝගණීම තමයි ක්වොන්ටම් භෞතිකය කියලා සඳහන් කරනවා. ක්වොන්ටම් ෆිසික්ස් කියලා කියනවා මේ කිසිම දෙයක් වෙනතුනි ද්‍රව්‍ය විද්‍යාවේ අන්තිම ප්‍රයෝගණීම ගියාම මේ හැම දෙයක්ම සකස්ලා තියෙන ශක්ති විශේෂය. ඒ ශක්ති විශේෂය මේ භෞතික දේවල් විතරක් නෙවෙයි. මේ අපිට තියෙන අවුව, රස්නය, වාතය, ජලය මේ සියල්ලම අවසාන කොට තමයි මේ ක්වොන්ටම් කියන අවස්ථාවේදී වෙන එතකොට බෞද්ධ ලෝකයේ ස්වාමීන් මේකයි සියවස් ගානක් ඇස්සේ බටහිර මුළු විද්‍යාවම කියන්නේ ඔක්කොම යාලි. බටහිර දර්ශන විද්‍යාව ගැන නන ධර්මය තමයිද? ග්‍රීසිය මේකේ සමහර දාර්ශනිකයන්. ලියෝකිපස් කිමප්‍රතිසාරී දාර්ශනිකයන් කියෝන් කියුවේ යම් කියා බෙදා ගැනීම අන්තිමටම අකෝණ තේනවා එන්නේ අනුම කියලා කියන්නේ. ඒක බෙදන්නේ බෑ කියලා. පතර ගානක් ඒගොල්ලන් කියන්නේ. නමුත් පසුගිය අවුරුදු 230 මේන නියම ගැන විශේෂ පරීක්ෂණ කළා. නෑස්ත්‍රාගත මේ කිසිම දෙයක් විස්තර දෙවන්නේ නැහැ කියලා. ඒතකොට ඉන්නතින් මේ ශක්තිය ස්වභාවය තමයි මේ හැමදේටම විවිධ දකින්න පුළුවන් කියාවක් වෙනවා. දැන් මේ විදුල කාන්තාවක් සාමාන්‍යයෙන් දැක්කොතින් සාමාන්‍ය නාස්තල තියෙනකොට ඒ විදුල සංහාරයේ පෙත්තේ ඉහකට කිලි අපිට පේන්නේ. නමුත් මේ විදුල කාන්තාව බලන්න මේකෙන් කරකවනකොට මොකද වෙන්නේ? අපට ඉතිරි පංකාවේ ඉහතට තියෙන දේ පේනවා නේද? අන්නේ වගේ තමයි මේ විද්‍ය සාමාන්‍ය දෙස බලනකොට පිටින් ඉහතට දි අපට පේන්නේ නැහැ. නමුත් සියුම්ම බලනකොට සියුම් අපේ රූපයේ තියෙන පුරවදී මේ ඕනම දෙයක් විනිවිද දකින්න පුළුවන් නොවනක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනගෙන කියන්නේ ඒක මහන්සියට අභිඥාවටපත් නොවේ. ගව 16 ප්‍රමාණයක්, සැතපුම් 16 ප්‍රමාණයක් වටේ කියලා උන්වහන්සේ පේනවා කියන්නේ. දවලිතරක් නෙවෙයි. ඊටාම ගන්න අන්තපාර මාත්‍රික මාසික ඔයා දවසටදී රාත්‍රි 12ට ඊටාම ගන්න මානසිකල කැඳ ගලවත් බුදුරජාන් වහන්සේ මේ අවබෝධය ලැබෙනවා කියන. ඒ පියෙන් තියෙනවා කියන. එතකොට පිනතරි නුවණ සියුම් කිරීමෙන් ලැබෙන මේ අවබෝධය. එතකොට මෙන්න මේ අවබෝධය මතනේ අනිත් පැත්තේ බුදුහාමුදුරෝ අපේ ජීවිතවල ජීවිත දෙක බලන්නට ජීවිත ගැන බලන්න ලැබුණා අනිත්‍යතර අපිට දෙල දෙන්නේ. එතන මෙන්න මේ නුවණේ ප්‍රධානම දෙයක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒත් සම්මා දිට්ඨියේ මුල් අවස්ථාවේ අපිට තියෙනවා මේ සත්‍යයන් ටික ටික ඉන්නවා ඉඳලා වයසට ගිහින් නැරෙනවා. ඔච්චර යන්න තියෙන්නේ. සම්මා දිට්ඨියවත් කියලා ඉතිරි කියන පස්සේ සම්මා සමාධිය අපතේ වෙනකරට පස්සේ එනවා මේ නැරෙන සත්‍යය නැවත ඉපදෙනවා කියන්නේ. සමගයේ ඉවසාන පස්කැදමින ආත්මවා කන්සිය ආපස්සට පේන ගන්නවා. ආත්මවා කන්සිය ආපස්සට දැකපු අය බුදුරජාණන් වහන්සේ කාලෙත් කියලා බුදු සාසනයෙන් දැකලා තියෙනවා. නමුත් වෙනතුනි එහෙම බැලකට බලල ඒකත් මේ උදාහරණයෙන් මෙලවගෙන ඊට වඩා ගැඹුරින් බලනකොට පේනවා මේක නොපෙනෙන තාක් ඈතට යන්න පුළුවන් මාත්‍රි විද්‍යාවෙන් සුඛිතයන් අපි ආත්මවෙන් එතන මේකේ පෙරතරක් තියාගෙන යන්න පුළුවන් මම දෙන්න නැහැ. නමුත් මෙහෙම සත්‍යය නෝන දිනකොට අපි දකින්න පුළුවන්. ගිහිල්ලා කියලා අන්තිමටම සමාන්‍ය දෙකට ඇන්නේ සමාන්‍ය හිත ගැන බලන්න. සමාන්‍ය හිත ගැන බලන මොකද වෙන්නේ? සමාන්‍ය හිත හය දෙක පේන්න ගන්නවා. ශාරීරික මොහතක් පාසා වෙනස් වෙන දෙයක්. සමාන්‍ය හිත මොහතක් පාසා වෙනස් වෙන දෙයක්. හිත කියලා කියන්නේ නැවත කොටස් හතරට එකතුවක් වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන කොටස් හතර. මේ දෙකේම වෙනස තමයි තේන්න ගන්නවා. ඒ පේන්න ගන්න මේ සත්‍යමත් ප්‍රවේ කිරීම සහ යෝනිසෝ මනසකාරයේ කියන නුවණින් දැකීම කියන මේ කාරණා දෙකේ ප්‍රතිඵලය කියන. මේ සම්මාදිකයේ දැක්ම ඇතුළේ කියන අහ කියන තුනයි. ඊළඟට මේ දැනීම එක්කම ඊළඟ පියවර යන ඕ. පෙර පසු වීමක් නැහැ. සම්මාදේ පිළිබඳව ඊළඟ පියවර මොකද? සම්මා සංකල්ප. සම්මා සංකල්ප කියනකොට හොඳ කල්පනා හොඳ දැක්ම තියෙන්නේ. අර මම මොනක් ලැබෙන්න තියෙන ආයෙලකට සම්මා සංකල්ප තුලින් මොනවද කියන සම්මා සංකල්ප නෙක්ඛම සංකල්ප අව්‍යාපාද සංකල්ප අරිහිතාන් සංකල්ප. නෙක්ඛම කියන්නේ මේ පස්කාම සම්ප්‍රදායෙන් ටිකිටිකාරෙ බෙදෙන්නේ තෝර මෙහෙද කියන කීමක් කොට කියන්නේ. අව්‍යාපාද කියන්නේ ඇතිව නම් නපත් උද්දේනම් දෙක තියෙන අමනාප තමයි වෙනවා. ඒ වගේම අනිත්‍ය සංකල්ප කුඩයක නිවිතා කියන ස්වභාවය නැදිනවා. අර අවබෝධයක් තමයි මොකක් නැතෙන් විට මේ සත්‍යයන් කොච්චරම ආත්මවල එන්නේ නැද්ද? මේ එන ගමනේදී කොච්චරම අපේ මිත්‍රයන් යහළුවන් ඥාතිවලින් නැද්ද? ඒ වගේම මේ වෛර කරන තරම් කුජලෙත් ඥාප්‍යන්තරේ නැහැ නේද කියන අවබෝධයක් එන්න ගන්නවා. එන්න තියෙන අපේ බොහෝ විට පුජ්‍යණගේ ගුණ කියන්නේ ඒ වගේම පුද්ගලයන්ට දොස් කියන්නේ කුමන කඩමිටද වෙනද? අපි මුලින් හිතනවා මේ ඉන්න පුද්ගලයා ආත්මය කියලා හිතනවා. ආත්මය කියලා කියන්නේ නොවෙනස් වෙන ස්වභාවයක් මේ පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන කියලා හිතනවා. හිතන ඒ පදම ඉඳගෙන තමයි හොඳ නම් හොඳයි කියලා කියන නරක නම් දෝෂ ආරෝපණ ටික ඔක්කොම කරනවා. නමුත් වෙනතුනි සැබෑට දිනියට පස්සේ දේ තමයි මෙතන සාරවත්යෙන් ගතතු පාලනය කරන්න පුළුවන් දැන් මේ පුතිලි අභ්‍යන්තරේ නැහැ. එතකොට අභ්‍යන්තරේ නැහැ කියන හැඟීම ආවට පස්සේ ඊළඟට වෙන්නේ. ඊළඟට පුතිලට දොස් කියන්නේ නැහැ. දෝෂ ආරෝපණයක් කරත් කරන්න ඕගෙන අනුකම්පාවෙන් නැත්තම් අලිත් කෙනා හදාගන්න තියෙන අපේක්ෂාවෙන්. ඒ වගේ පුතිලෙන්ගේ නම් මේ ලොකුවට ගුණ කතන කරන්න යන්නේ නැහැ. දන්නා මේ ಗುಣ කතන කරන්න ඥාත්‍යක් නෙවෙයි කියලා. දැන් මේ ಗುಣ කතන කර ඥාති ශාරීරික ආත්මය කියන දා ගැනීම කරන්නේ. දැන් බලන්න මරණයට පස් වුණාට පස්සේ මේ ශරීරය අත්න දෙන්නේ. ඒකෝ මේ මරණයෙන් පස්සේ අර වෙනමඟ තියෙන ශරීරයට දැන් මෙතෙන්ට පස්සේ ಗುಣ ගන්න හදලා තියෙන්නේ. මෙච්චරක් සොස් කියලා තියෙන්නේ. ඒත් දැන් අපි කියමු අපි කාට හරි කවුරු හරි කියන්නේ අපි අමනාපෙන් හිටිය කියලා. ඒ අමනාපෙන් හිටිය කියන අපි කියමු මිය ගියා කියලා. මිය ගියාට පස්සේ අපේ ශරීරයත් එක්ක අමනාපද? ශරීරය දැක්කම අපට අමනාපයක් නැහැ. එතකොට තමයි තේරෙන්නේ ටිකක් හරි තේරෙන්නේ මේ අපි මේ තරහ ගත්තෝ මේ අමනාප කෙනෙක් නැහැ කියන නමුත් යවුවාදී නැහැ. එතනින් ඇස් දෙක වෙන පැත්තකට හරවුවම හැදී යනවා. ඒකට විදිරි කෙටුවාගේ ඉතාම සුරුමව දැක්ලා වෙන අවබෝධයක්. නිතර නිතර ධර්මයේ මෙන්න නොකරනවා නම් ධර්මයේ ස්වභාවය නොකිනවා නම් නැවත තමන් ඉන්න ක්ෂේත්‍රයටම යන්නේ. තද සම්මා දිට්ඨිය තුළින් දෙවෙනි පියවර යනව මොකක්ද යන්නේ? සම්මා සංකල්ප යහපත් කල්පනායි කියනවා. ඒක තමයි මොකද කියන්නේ? එතකොට ඔහුගේ ඇතුළම හොඳයි. ඒ සම්මා සංකල්පෙ ඉන්න කෙනා ඇතැම්බට කෙනෙකුට වඳින්න පුළුවන්. කෙනෙකුට දෝෂාරෝපණය කරන්න පුළුවන්. සමහර ගුරුවරු, සමහර දෙමව්පියන්, සමහර වැඩිහිටියන් අපිට වඳින ඔදස් කියනවා කියන්නේ අපි හොඳට අහගන්න. නමුත් ඔහු හොඳ දැක්මක ඉන්නේ හොඳ සංකල්ප මත පිළිකරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී ශ්‍රාවකයන් වහන්සේට දොස් ආරෝපණය කළා. දේවදත්ත හාමුදුරුවන්ට මෙහෙම දොස් ආරෝපණය කළා. ඒ වගේම මාළුකේ පුත්‍ර කියන හාමුදුරු කෙනෙක් හිටියා. මාළුකේ පුත්‍ර හාමුදුරුවන්ට බුදුහාමර නිෂ්පෘතියක් ලැබ කිව්වා. ඒ වගේම දේවදත්ත හාමුදුරුව බුදුහාමරට අන්තිම කාලේදී බුදුහාමරට සමාවෙන්න බුදුහාමර මං කෙරෙහි වඩම්ම ගෙනෙන්නේ කියලා අනිත් ශ්‍රාවකයන් නෙව්වා. බුදුහාමර වැඩම කළාද? බුදුහාමර වැළියේ නැහැ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් බුදුහාමර මෙතර මහා කාරුණික ගණන් ඇවිල්ලා අර කාර්ය අන්තර ඉලීමක් කරද්දී ඇයි බුදුහාමර වැඩම කළේ නැත්තේ? මේ දේවදත්ත හාමුදුරන්ට අන්තිමට බලකට ගන්නේ බණ ටිකක් අර කියන්නේ. එනකින් මට කියලා බුදුහාමර මහා කරුණාව වගේම බුදුහාමර මහා ප්‍රඥාව කියන කෙනෙක්. බුදුහාමරට කරුණා විතරක් නෙවෙයි. උන්වහන්සේට කරුණාව යම්තාක් ප්‍රමාණයක් තිබුණා නම් ඒ සම ප්‍රමාණයම උන්වහන්සේට ප්‍රඥාවක් තිබුණා. එනිසා මේ දෙකම එකට ගිහිල්ලා එකට මැදින් ගිහිල්ලා උන්වහන්සේ තීරණ ගන්නවා. සම්මාදිටිය තුළින් සම්මා සංකල්පය කියනවා. සම්මා සංකල්පය තුළින් හොඳ සිතිවිලි තියෙන්නේ සමන් ඒ මුමින් පිට වෙන්නේ හොඳ වචන. යහපත් වචන. සම්මා වාචා. සම්මා වාචා කියලා කියන්නේ බොරු කීම, කේරම් කීම, ඉස්පත් නැතිවීම, කලබලයෙන් කීම කියන මෙන්න මේ ගැටේ කතා අතරින් වෙන්නේ. එනිසා වචනය සංවර කරගන්නවා. තමන්ගේ වචන හරියි අර පිළිමෙන් මෙන්න තමයි පාස් කරන්නේ. නොසිතා හදා කරන්නේ. දැන් මුලින් හාමුදුර බලන්න කිව්වනේ. පච්චවේ කීත්වා පච්චවේ කීත්වා වාචා සම්මාසප්පන් කියලා. මට නෑ නෑ මේක. කතා කරන කලින් නැවත නැවත සිතන් කියන්නේ. පොමණකන විතරක් නෙවෙයි හැදෙන කොට සිටිවිලි සිතන කොට මේ තුන් අවස්ථාවෙදීම නැවත නැවත සිතනට වන. ඒ නිසා සමහර වචනින් තමයි වා අපකල දාම් කරගන්නේ. සමහර විට කයින් ඉදිරිය වැඩ පිළ කරන්නේ නැහැ. සමහර අය සමගින් නැහැ බේද කරලා අංග බේදය කරනවා. දැන් බුදුහාම සදා කරන සංග බේදය ආදීන කල්පයක් ඉරේ කියන. වචනින් කරගන්නේ. සමගින් ඉන්න සංඛ්‍යා බේද කරොත් යන්න කෙනෙක් කල්පයක් නිර යන්නේ. ඒ වගේම අනිත් පැත්ත සංඛ්‍යා බිඳිල ඉන්න සංඛ්‍යා සමිතරෝදීන් කල්පයක් සුභදී කියන. ඒ නිසා එකම දිවෙන් පුළුවන් දෙපැත්තට යන්නේ. අපදානම් ධම්මදාන විනාදිකේ වාසයෙන් ලොකම දාහය දෙන්න පුළුවන් වටින්. සියලුම දාන වලට වඩා ඉගෙනම දාහේ ධර්ම දාන. ඒක තාපෙන් දින වචනිය අපේ ඉංග්‍රීසි මාකට ලොමු කර ගන්නට ඕන විශේෂින් වැඩිහිටියන් හැටියට තමන්ගේ දරුවන් තමන් ඇතුළු කරන ඉතරම් වැඩිහිටියන් ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. හොඳ අවධානයකින් ඉන්නේ. එනිසා වැඩිහිටියන්ගේ කතාව වැඩිහිටියන්ගේ හැසිරීම දරුවන්ට බලපාන. එනිසා දරුවන් අභියස කර මුල් පුරන් ළඟදී විශේෂින් වැඩිහිටියන් හැටියට මෙයන් තන් වචනේ ඉතාම අර්ථවත්ව පාලනය කරන්න ඕන. බෝලයන් අමාරුම දෙන්නේ. ඒ සම්පූර්ණ දුම්පද දැක්ම තිබුණා නම් දැක්ම තිබ්බ ප්‍රමාණයට ඔබ වන්දිනේ සම්මරයි. හැබැයි වෙනුනේ එක වෙන මාර්ගය කියන්නේ. එනකොට වන සාස්තන වචන කතා කළ දරු කියන දුර. ලස්සන වචන පාරිශුද්ධ කර දෙන්නේ විදවන්න පුළුවන්. එහෙනම් දැන් පුළුවන්. ඒක බුදුදහම අනුමත කරන්නේ. බුදුදහමේ ප්‍රිය වචනයක් වන්නේ. ඇතැම් විට බණින ප්‍රිය වචනයක් බලන්නේ එයාගේ යථාර්ථ අවබෝධ කර දෙන්න නම් ඒක ප්‍රියවචනේ. නමුත් යම් කෙනෙක් ඉතාම මිහිරි වචන කතා කරන බොරුවක් නම් ඉතාම ප්‍රියවචනයෙන් කතා කළ අපේක්ෂා කරන සමගින් ඉන්න කෙනෙක් ભેද කරන නම් ඒක ප්‍රියවචනයක් වන්නේ නැහැ. බුදුදහම කියන්නේ. ඒක ප්‍රියවචනයෙන් නැත්නම් ඒක කියන්නේ වන්නේ කතා කරන විලාසෙ නෙවෙයි. කතා කරන කෙනාගේ පරමාර්ථය. එයම වෙන්නතනි වචනේ සම්මර වෙනවා. වචනේ සම්මර වන එක ඊළඟ දේ තමයි සම්මා සම්මන්ත ඔහුගේ ක්‍රියාවන් සම්මර. ක්‍රියාවන් සම්මරය කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් තොරකම් කිරීමෙන් හා කාමයේ වර්ධන හැසිරීමෙන් කියන මෙන්න මේ හයිති සිදුවන වැරදි වලින් මුහු වෙන්නේ සම්මා සම්මන්ත. මේනකින් වැරදි වලින් නික්මෙන්නේ ඇයි? වැරදි නොකරන්නේ සාමාන්‍ය කෙනෙක් නම් මේ වැරදි වලින් ඉලහස් වෙන්නේ බයද? සමාජයෙන් අපහාසයට නැත්නම් නිහිර කියලා කියන බයද? නමුත් මේ සම්මාදිතිය ඇති කරගත්ත කෙනාට සමාජයේ ප්‍රය සංවර කරගෙන ඉන්න එක තමයි ඌට පහසු. වචනය පරිහරණය වචනය කර්තව්‍යය පාවිච්චි කරන එක තමයි ඌට තියෙන වාසිය. ඔහු දන්නවා වැඩිපුර වචන කතා කරෝටි මෝඩ වචන කතා කරෝටි සමාජෙම දුකිනේ නේද අයියේ. ඒ වගේම මුගාක් වචන කතා කරන මුගාක් යාළුවෝ නැති කරගන්නේ නැහැ. ධර්ම මාර්ගයෙන් කියනවා මුගාක් අයගේ යහළුකම් නැති කරගන්නේ නැහැ. ඉතාම සීමිත ප්‍රමාණය තමයි මිත්‍රයන් ඉන්නේ. ඕනොත් ඉතාම කල්‍යාණ මිත්‍රයන් ඉන්නේ. දැන් වර්තමානයේ ඉන්නතුනි සමහර අය විශේෂයෙන් අලුතෙන් කොම්පියුටර් ආදිය උපයෝගී කරගෙන ඉන්ටර්නෙට් ආදිය භාවිත කරලා මුගාක් යාළුවෝ නැති කරගන්නවා. ගාක් යාළුව ඇති කරගන්න මේ කියන්නේ ගාක් දුක් ගොඩක් තමම ගොඩක් ගන්නවා තමම කාර්යය දන්නේ නැහැ. නමුත් වෙනතනි තමගේ හයින් සිකුණු වැරදි වල පිටි විශේෂයෙන්ම මේ වගේ දුරු වෙන්නේ බොහෝ තේරුම් ගන්නවා ප්‍රාණඝාතය කරනවා නම් සොරකම් කරනවා නම් කාර්යවල දැනෙන තමන්ම කරකරණය අනුභවයි. සමාජ අවස්ථාවේ පත් වෙනවා ලෙඩ දුක් නැදෙනවා තමන්ට ධානිකට කිස්මන්ට පිළිගෙනවා සමන්න තියෙන විශ්වාස හැකියාව ගැන නැති වෙනවා. මෙන්න මේ සමන්නම ඇතිවන සම්පාදක කියන මරගෙන සමන්නේ වැරදි දුර වෙනවා. සමන්නේ වැරදි දුර වන්නේ සමන්නේම පහසු වෙනවා. ඒ නිසා සම්මා සම්මාත ඇති වෙනවා යහපත් කර්මාන්ත කරන්නේ කාර්යගාතයේ සොරකම් කිරීම කාමවලින් හැසිරීම කියන මෙන්න මේ හයි සිතුන වැරදි වලින් බොහෝ දුර වෙනවා. ඊළඟ කාරණේ තමයි සම්මා ආජීව. සම්මා ආජීව කියන එක අපේ මන පොත්වල බොහෝ දේ විස්තර කරලා තියෙන්නේ. සත්ත විස ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. සත්ත කියන එකේ තියෙන දෙකක් තියෙනවා. එකක් සත්ත කියන්නේ සත්ත වනිසය කියලා කියනවා. සත්‍යයන් වෙන නම මේක සතුන් වෙන නම. සත්ත කියන මහපරණ පෑන කාලා තියෙනවා ආයුධ වෙනවා. තුන්වෙනි එක විත්ත මනිකය කියලා වස විස දේවල් වෙනනම් කියනවා. ඊළඟ කාරණය මනස මනිකය කියන මස් වෙන නම් කියනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන අර්ථකථනය. නමුත් මෙතන මතක තියාගන්න මේ අර්ථකථනය සූත්‍රවල සඳහන් වන්නේ නැහැ. සම්මාදිට්ඨිය ගැන සඳහන් වන සූත්‍රවල සංගුත්තිකේ අම්බක සංගුත්තිකේ වෙනම සංගුත්තියක් වෙන් කරලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහාම ඒ කිසි තැනක සම්මා ආජීවය යන තේමේ කාරණය විතර වෙන්නේ. සම්මා ආජීවයට විතර වන්නේ උමනා ලපනා නේමිතික ආදී වශයෙන් සඳහන් වෙනවා. ජීවත්වන කාලයේදී ජීවත්වීම සඳහා උපායක් හැටියට අනිත්‍යය මුලා කිරීම, අනිත්‍යය රැවටීම, අනිත්‍යය විශ්ුණයට පත් කිරීම ආදී දේවල් වලින් සාමාන්‍ය ජීවනෝපාය කරගන්නේ නැහැ. නමතර මුලින් සඳහන් කළ කාරණය ධර්මයට විරුද්ධ නැහැ. ඒකත් මතක තියාගන්න. අරියාමුද වෙන ගාම, සත්තු වෙන ගාම, මාංශ වෙන ගාම, ඒව යන්නම් තැන්වල ජීවකේ වැරදි පාරියන් දක්වල තියෙනවා ධර්මයේ. නමුත් අම්මා ආජීවය යටතේ ඒක දක්වල නැහැ. ඒකයි අපි මේ සඳහන් කරන්නේ. එතන නිතරම සඳහන් කළ තියෙන්නේ තමන්ගේ ජීවනෝපාය සඳහා වැරදි අයථාතරම යොදා ගන්න හැටි. එනිසා පිළිතුරු තමා සම්බන්ධිත්වයේ පෙරට කොටගෙන නම් ඉන්නේ. තමන් කරන රැකියාව ඉතාම දැහැමිව තමයි කරන්නේ. කිසි විදිහක සම්බන්ධිත්වයට බය මොහොතේ මේ සතර අගතියේ කියලා තමයි තේරුම් ගන්නෙ නෑ. ඉතාම වැදගත් තේරුම් ගන්න. ඒ වගේම ඉතාම අයිතිින් හකටෝ තමයි තමා කටයුතු කරන් තමා ගන්න වැටුපට සරිලන විදිහට තමා උත්තරේ තේරුම් ගන්නවා. තමන්ට තේරෙනවා තමන්ගේ රැකියාව තමන්ට තමන්ගේ මේ දැහැමි භාවයට කාරණා කියලා තමා රැකියාව එකයි වෙනවා මිස මේ සම්මා ආජීවයේ කඩකරගන්නේ නෑ. ඒකම ගෙතෙන් දිත්තේ ලක්ෂණය. ස්වාමි වහන්සේ හැටින් අපට දේශනා කරලා දෙන බුදුහාමුදුරුවෝ. ගිහියන්ට වැඩ දේශනා කරලා දෙන හාමුදුරුවන්ට. ස්වාමි වහන්සේ හැටින් අපේ වැරදි ක්‍රම වලින් මිනිස්සු මහරවාගෙන මිනිස්සුගේ නාම පොතේ දාන්න කල්පය. කටහඬ තුලින් හෝ වේවා, රූපේ තුලින් හෝ වේවා, ඇසීම තුලින් හෝ වේවා, ගිහියන්ගේ ගුණ ගායනා කරලා හෝ වේවා, කිසිදු දෙයකින් වැරදි ක්‍රම වලින් සිවපත් කරන්න නැහැ. මොකද බොහෝ විට සාමි සම්බන්ධයෙන් ඇහෙන අපි ධර්ම මාර්ගයේ සිටින ස්ථානයක් තමයි ලාභ ප්‍රයෝජන වලට නිදිවි. එනිසා ඒක යම්වා ප්‍රවේශම් වලින් වෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්ම මාර්ගයෙන් කියන හැටියට මේ අන්තන්ගේ වෘත්ති බලදී ඇති කාරණයක ගැහෙන දියම් බව මතක් කර ගන්න ඕන. සම්මා ආජීව. සම්මා වායාම. හය විනාඩි. සම්මා වායාම කියලා කියන්නේ අනුපාදාන අකුසලාන ධම්මාන අනුපාදාය නූතන අකුසල නොයපදීකට උත්සාහ කරන්න ඕන. මෙතෙක්ක අපේ අතින් සිදු නොවෙච්ච හැටි තියනවා නම් ඒව ඉදිරියට සම්බන්ධ ඕන. ඒ වගේම උපන්නාන අකුසලාන ධම්මාන අනුපාදාය උපන්නා වූ අකුසල තියෙනවා නම් ඒව බැහැර කරන්න උත්සාහ ගන්න ඕන. ඒ වගේම අනුපන්නාන කුසනාන ධම්මාන උපාදාය නෝපන්නා වූ කුසල් කියනවා මෙතෙන්ක අපට ආරම්භ කරන්න බැරි වෙච්ච කුසල් තියෙනවා නම් ඒව බහවා ඉක්මනින් ආරම්භ කරන්න ඕන. ඒ වගේම උපන්නාන කුසනාන ධම්මාන බිලියෝ බහවාය උපන්නා වූ කුසල් කියනවා නම් දැන් අපි පෙරපිටින කුසල් තියෙනවා නම් ඒවන් නොමත් වායි ඉතිරියෙන් ගෙනියන්න ඕන. මෙන්න මේ උපායන් හතර. නෝපා අකුසල් නොලිබීමට, උපාං අකුසල් දුරුකර ගැනීමට, නෝපා කුසල් ඉපදීමට, උපාං කුසල් දිනුකර ගැනීමට කියන උපායය. ඉතින් අපි බොහෝ විට සමාජයේ දගෙන දේවල් තමයි. පොඩි කාලේ බොහෝ දෙනෙක් හොඳයි. පොඩි කාලේ ගතමන මොනවද හොඳයි. නමුත් පස්සෙන් කරන වැඩ නෙමෙයි. වැඩි හිටියන් ආදරණ කරලා ආදරණ දීලා අර මොලිටි විදුණ දහම්කෙ නැති වෙනවා. වර්තමානයේ පිළිතුරු අපේ කියන මේ අධ්‍යාපනික ආර්ථික රංගාවේ තියෙන ධම්මනේ තමයි. වයසින් ඉලක්ක යන්න. අධ්‍යාපනයේ ඉලක්ක යන්න. වෘත්තියේ ඉලක්ක යන්න මොකද වෙන්නේ? අර මොලිටි විදුණ දහම්කෙ නැති වෙනවා නේ. මොලිටි විදුණ හැම විට නැති වෙලා තියෙනවා. ඇතැම් ඉගෙන ගන්න ගියන මොලින් නිමෙත් සත්‍තාවක් නැති වෙනත් මෙතනක් තමයි. දැනුම සොයාගන්න මහිනු ප්‍රඥාව. මුල් කාර්යය තමයි හොඳම වරක් තිබුණා. නමුත් දැනුම සොයාගන්න මහිනු ප්‍රඥාව. දැනුම සොයාගන්න කිවිත ප්‍රඥාව නැති වෙනවා. මේක තමයි බොහෝ වෙලාවට අපේ සමාජයේ දැනෙන දේ. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කුමක්ද? කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නැතිනම්. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නැත්නම් අපට බොහෝ නතර කරන නැතිනම් දුක් විඳිනාය. එනිසායි වචනේ වැරදකට කණ්ඩායම් අපට වැඩි පුර අහන ගන්න ලැබෙනවා. වැඩිපුර අතුරු කරන ලැබෙනවා. ඒ වගේ වැඩිපුර අපි හිතන්නේ මේ කට්ටිය ගැන. මොකද මේ වැරදි මතන අපි හිතේ ඉන්න පස්තරයක් බැලුවත් උදාසන කියලා කරක් කරේ අපි නේද? පස්තරේ වැරදි වෙනකම් ගන්න මොකීම නැහැ. ලොකෝට නම් හොඳ කැටි වොති කියව දාන්න. හොඳ දේවල් පස්සේ අපි ඩොල පොඩියට තමයි දාන්නේ. ලේකන් කොට මොකක් හරි වැරදි නම් වෙලා තියෙනවා පස්තර පිටියේ මුලටම දාන්න. සියවතාවක් ලේකන් දීපුනේ කියන යාගේ පිටු අන්තිමට පොඩියට දාන්න. මෙන්න මහවල් කෙනා සියවතාවක් ලේකන් දීපුනේ. ලේකන් කොට වැරදි කිච්ච පොඩි දිනා පස්තරේ හෙඩ්ලයින් දෙකෙන් දෙන්නේ. ඒක තමයි සමාජික ප්‍රයෝගය. ඊතර උදාහරණ කියව බලන්න. බොහෝ දෙනෙක් පත්‍ර බලන්නේ මම මෙන්න මේවට තමයි. කිත් නරක කරගන්න මේ බලන්නේ. Taman danne me narakma de kiyala danne. නමුත් උදෑසන තමයි මේ නරක කරගෙන තමයි ගාන බලන්නේ. කින්න තුනි අපි ඉතරන හොඳ දේවල් හොඳයි ඉස්සරහට කතා මේ වගේ කියවන්නට ඕන. විචින්න ධර්ම මාර්ග යනයි හැටියට කින්න තුනි. ගිහියන් හැටියට බුදුන් හැ කාටි කියන්නේ. විසාහාව අනාත්ම දෙකිටුමා. දිවිසා රජතුමා. ඒවල් මිච්ඡ දුර්මතිය මේවලයෙන් හරිත කතා මිලෙන් ගන්නට ඕන මේ තමයි අපි විතරක් කර ගන්නට ඕන මේයගේ හරිතවල කිමිට සුලි කියන ධර්ම ලක්ෂණ අපි නිතර කියන්නට ඕන ඒ වගේ මුද්‍රියන වහන්සේ කරලා ළඟට සිටින් සරුවත් සාමුදුරෝ මුගලන් සාමුදුරෝ මහා පරිස සාමුදුරෝ රාහුල සාමුදුරෝ අනුරුත් සාමුදුරෝ මහා පරිසාර සාමුදුරෝ වගේ මේ ස්වාමීන් වහන්සේලා තමයි අපි අතුරු කරන ස්වාමීන් වහන්සේලා කියලා තමන්ගේ ඉතින් මෙතනම මේ ස්වාමීන් වහන්සේ ගැන ප්‍රකාශයක් දෙන්න ඕන. මොකද ස්වාමීන් වහන්සේ යහපතින් වැඩම කළ දිව්‍ය ලෝකණ හි නැති. සරුව ස්වාමීන් ප්‍රඥාවෙන් අහිතක දක්ෂිය සාකරපු නැති. මහා කාර්තක ස්වාමීන් වහන්සේ ජීවිතයේ දක්වාම දුසංගාරිය වැඩි දෙකින් නැති. මේ වගේ හරිත කතා වෙනතුනි හරිත කතාවලින් අපේ හිත පිළිග තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදුමන ගැන අපි නිකන් හිතන්නට ඕන. අපි උදේම තාලින් අපේ සාස්ත්‍රවරයා දෙනෙදි තුනකින් උත්සමයේ කියන එක නිතරම අපේ හිත බුදුගුණ වලින් පිටින් දිනට ඕන. මෙන්න මේව නැතුණාම තමයි දිනුත් අපි ජීවිත ආසෘප්ති කරන්නේ. ජීවිතේ සතුට නැහැ කියන්නේ මෙන්න මේව නැතුණා. ධර්ම දිනවලට ඊළඟියම නැක් ලැබුවොත් ඉහිල බුද්ධියක් ලැබුවොත් විතරක් අපට සතුට ලැබෙන්නේ. අපට සතුට ලැබෙන අපේ හිතේ හොඳ සිද්ධ වෙලා තියෙනට ඕන. ඊළඟට තියෙනතුනේ සම්මා සති මේ පිටාම වැදගත් කාරණයක් මේ සම්මා දිට්ඨිය නම් සම්මා සමාධිය දක්වන කారణ 8 වෙනි නදුතමන විශේෂ දේශනයක් කළේ තියෙනවා මහා ධර්මාර්ථ සූත්‍රෙ මෙයන් සංකේවන පුළුවන් නම් මජ්ක්‍ධිම නිකාය පාඩේ කොටසේ තියෙන මහා ධර්මාර්ථ සූත්‍රය මහා ධර්මාර්ථ සූත්‍රෙ මෙයන් අර්ථි මාර්ගය කර්ම 40 එකට විස්තර වෙනවා ඒකෙත් සඳහන් වෙනවා සම්මා දිට්ඨිය තුළ මේ කාරණා අටේ දිව සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාමය කියන මේ කරුණු තුනක් එක ගන්න ඕනේ මොකද කාරණා ටික සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාමය දැක්මයි අපියයි ස්ථානය මේ තුන එකට යන්න ඕනේ සම්මා සති කියලා කියන්නේ මොකද කියනකොට තමන්ගේ හිත යහපත් සිහිය යොදවන ස්ථානහතර ගැන සඳහන් වෙනවා මොනවද ස්ථානහතර කායේ කානපත් සිහි ශරීරයේ කායි කාය අනු බලන්න නැති කියලා ඔය කාය ගැන මොකද කියන එක බලන්න දැන් කන්නාලි විතරයි කියලා දැන් දැල්ලා හරියන්නේ නැහැ අන්නාදීන් විවිධ දක්න තුනක් තමයි තියෙන තෝරන මොකද වෙන්නේ කියන මේක. තමන්ටම බලා ගන්න අමාරු නම් ඒක වැඩි දෙනි මාතෘකාවෙන් කලින් ගෙහෙන්නේ නැහැ. ඒක තමයි ගන්න තේරුම් ගන්න. රෝහලේ මේ රෝහල ඉන්න විශේෂ රෝගීන් ඉන්න මේක කියන බඩ වෙන්න කලින් කියලා. ඒතකොට මේ ජීවිත ටිකක් තේරුම් ගන්න පුළුවන්. ආයේ කයano බලන්න. ඒක තමයි හරියන අනුසම්පන්න. ඒක කාරණා 6කින්. කොටස් හයකට බෙදලා තිනවා ආනාපාන සතිය ඉරියාපත සම්මගන්නේ නව ජීවිතයක ධර්මාන්ත කාර්ය කටිකුල මනස්කාරය අධිවන්නේ දිග විස්තරයක් තියෙනවා. ඊටන්ට වේදනාවක් වේදනාවක්පත්ති ඉතිරි. වේදනාවන් ගැන වේදනාවන් මෙහි කරන්න පිටවිල්ල පිටන්නේ කියලා. සමහර දෙනෙක් අපදුක්ඛාදී වේදනා අවශ්‍යනික වෙනස් වීමෝ නිදන්නේ. චිත්තේ චිත්තාන්තයේ විහෙරදී චිත්තේ චිත්තාම බලන්න. එක කොච්චර ඉක්මන වෙනස් වෙනවද? සරාගි චේතනා, වේදනාගි චේතනා, සබෝධ චේතනා, වීතෝධ චේතනා, සම්මෝහ චේතනා, වීත මොහ චේතනා ආදී වශයෙන් මේ සිතිවිලි ටිකින් ටික වෙනස් වෙන්නේ මොනින් නැන්නේ? ධම්මේස ධම්මාත්මයේ විහෙරදී සිතට පහළ වෙන කුසනාමුතර සිතිවිලි ගැන විතර මොනින් දකින්න? පින්න පින් අපි සමස්ත ජීවිතේම මේ කියන්නේ. සමස්ත ජීවිතේම දකින්න මේ නෝනක් මේ කියන්නේ. මෙන්න මේ සතර සතිපට්ඨානේ වැඩි තමයි කියලා කියන්නේ. අපේ සමස්ත ජීවිතේම නැත් අරිස්සංග පංචකයම අපේ නෝනින් දැක්කයි කියන්නේ. හතර ඊළඟ අටවෙනි මාර්ගය තමයි සම්මා සමාධි. කායයන් සතිය බහිරට දැක්කොත් අටවෙනි කාරණේ හැටියට කිසි සමාධියකට වෙනවා. සමාධිගත වෙනකොට ඒ සමාධිගත නුවණ සම්මාදිට්ඨිය පෙරටකොට තිබුණාක් නිසා සමාධිට්ඨියේ සමාන්තර ආර්මාණිකම අපේ ජීවිතේ වෙනසක් වෙනකොට අපිට පේනවා පින්නතුනි අපි මේ අතුරු කරන දේවල් පුද්ගලයන් අපේ ජීවිත ඇතුළු මේ භෞතික අවෞතික කියන දේවල් මොහොතක් ආකාර වෙනස් වෙන දේවල් අනිත්‍ය වෙන දේවල් කියලා. අනිත්‍ය සංකල්පය අනිත්‍ය සමානකට පේනවා. පින්නතුනි අනිත්‍ය තියෙනවා නම් එකට අමාරු නැහැ. මොකද මේක තියවන් ඉස්සර ඉතර කණින්. ඉතර ධාර්මිකයේ කියන කෙරමීඩස් කියලා. ඊටිගේ කියන. මොන සඳහන් කරන්නේ පිළිතුරු සහ ඇති. මේ කෙරමීඩස් සඳහන් කරනවා එකම ගමකට කෙනෙකුට දෙවරක්ම ඉන්න බෑ කියලා. එකම ගඟකට දෙවරක් වටින්න බෑ කියලා. ඇයි මේ කියන්නේ? එකම ගඟකට දෙවරක් වටින්න බෑ කියලා කියන්නේ නෑනේ. ගංගේ වතුරට කියනවා ඊළඟට පහින් කොට කිපිට වතුරට කුමතුර ගිහින්න. මොහොතින් මේ ධර්මයේ තියෙන ප්‍රවාහී ධර්ම කියන මහා ශ්‍රේෂ්ඨ ධර්මයේ කැටිද ග්‍රීක ධර්මයේ මොහොත සඳහන් වෙනවා කැටිද. එන්නේ මලක තියන දුන්නා වේද කලින්. ඔව් ග්‍රීසියේ පැත්තෙන් මේක කියනකොට ඊට කලින් දුන්නා අර බාහිර පැත්තෙන් ඉඳලා ඒක කියලා තිබුණේ. නමුත් ඔහු කියන්නේ ගඟ වෙනස් වෙනවා කියලා. නමුත් බුදුදහම කියන්නේ ගඟ විතරක් නෙමෙයි ඒ බහින පුද්ගලයන් වෙනස් වෙනවා. එනිසා ගංගට පුච්චේ යන හැම නෑ කියන ගංගට තවත් සංඝයක් එකතුනා වගේ. ගඟ විතරක් නෙවෙයි ගඟට වැඩි පුච්චියක් වෙනස් වෙනවා. ඒ වගේම මේ දෙකම දකින්න තවත් තුන්වෙනි පුච්චියක් ඉන්නවා නම් ඒ තුන්වෙනි පුච්චියක් වෙනස් වෙනවා. ඔහුගේ හේතත් වෙනස් වෙනවා. අනිත්‍යතාව විතරක් නෙවෙයි අනිත්‍යතාවයේ සංඝාන් කරාට පෙරට පටින්න ලෝකයා ජීවිතයේ ඉස්සරහ දුක මොකක්ද කියන එක තේරුම් ගන්න නෑ. අනිත්‍යතාවයෙන් විතරක් කොහොමද දර්ශන නිවාස කරන්නේ? වෙනස් වෙනවා කියන තේරුම විතරයි මොන්නේ අපි ලැතියන්නේ. මෑත කාලේ බටහිරින් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයන් දැස්සලගෙන අයින්ස්ටයින් පවා අනිත්‍යතාවය විතරයි නැවතලා තියෙන්නේ. අනිත්‍යතාවය මෙහා වෙන කොට පුළුවන්කම ලැබුණේ නැහැ. නමුත් බුදුදහම අනිත්‍යතාවය විතරක් නෙවෙයි අනිත්‍යතාවය මෙහා ලැබෙන්නා මේ අනිත්‍යතාවය නිසා යදනින්නම් හඳුන්වන්න කියලා මේ වෙනස් වීම නිසා දුකට ගන්නවා කියන සංකල්පය දෙන්නා කියලා. ඒ නිසා අනිත්‍යතාවයේ සම්මාදිතේ පෙරට කොට අනිත්‍යතාවය අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්තා දුක අවබෝධ කරගන්න වෙනවා. දුක විතරක් නෙවෙයි තේරුම් ගන්න අමාරුම වෙච්ච තුන්වෙනි සිද්ධාන්තයත් අවබෝධ කරගන්නවා. මේ මොකද්ද? අනාත්මතාවය. අනිත්‍යදේ දුකදේ කොහොමද තේරුම් ගන්න පුළුවන්? නමුත් වෙනතේ අනාත්මතාවය තේරුම් ගන්න නම් බුදුරජාණන්ගේ ධර්ම අහන්නට ඕන. අනාත්මතාවය කියලා කියන්නේ අපේ මේ ශරීර අභ්‍යන්තරයේදී සාමාන්‍යයෙන් ගන්න පුළුවන් දෙයක් කියනවායි කියන වැරදි හැඟීම. දැන් අපි බොහෝ විට පිළිගන්නවා වෙනස් වෙන රූපේ වෙනස් වෙනවා, අපේ දරුව වෙනස් වෙනවා, අපේ ඥාන වෙනස් වෙනවා, ජීවිතය වෙනස් වෙනවා, ගස්කොළන් ඇරිලියනවා අපි මා පිළිගන්නවා. ඒ වගේම අපේ ඥාති නැති වෙනවා දුක වෙනවායි කියන එකත් පිළිගන්නවා. නමුත් මේ සියල්ලම අපි පිළිගන්නේ එක පදනම කිසිගෙන මොකද? මේ ඔක්කොම වෙනස් වුණත් මාගේ ආභ්‍යන්තරයේ ඉස්පිරදයක් තියෙනවායි කියන එක. මගේ අභ්‍යන්තරයේ තමයි හසුරවන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, සාරවත්යෙන් ගන්න පුළුවන් ඉස්තර දෙයක් තියෙනවා කියන පදනම ඉඳගෙනයි මේ සියලුම අර්ථ විතරයි අපි කරන්නේ. නමුත් මේ තුන් තේරුම් ගන්න අමාරුම ආකේරුම් ගන්න යුතු වටිනාම දේ තමයි මෙවන බුද්ධෝත්පාදක කාර්යයක ඉපදිච්ච අපි අපේ ජීවිතේ ලබන ඉස්සෙල්ලම ප්‍රතිපලයක් තමයි. දැන් අධ්‍යාපනයෙන් ජීවන ඉස්සෙල්ල කරන දේ නෑ කරන්නේ ආකාර උපාදයක් ගන්න එකනේ. ආකාර උපාදයක නෙවෙයි දැන් අලුත් ප්‍රමුඛතාවයකට ආචාර උපාදි දෙහිකට වඩා වැඩි ප්‍රදර්ශනයකින් තමයි සුපිරි දස්කේ කියලා තරගන්නේ. දෙකෙනෙ පිළිදින ආකාර උපාදි 10ක් ගත්තත් ඒ සියල්ලට වඩා වටින්නේ මෙන්න මේ කුඩු දහයෙන් කියන අනාත්ම සම්බන්ධය අවබෝධ කරගන්න. මෙන්න මේ අනාත්ම සම්බන්ධය අවබෝධ වෙන දවසට තමයි අපිට මේ පුද්ගලයා අමක තියෙන ඇලීම් ගැටීම් කියන මේ ස්වභාවය දුරවන්නේ. එතෙක්ම අපි අපේ අස්තනාසාදී ඉන්ද්‍රියවලට හොදාරන්න වෙනකොට මේ ලොකට දුන්නේ. අස්තනාසාදී ඉන්ද්‍රියවලට තමන් අපි අරුණ ආකුබම මේක එක හිත දවස් ගණන් සති ගණන් දුක් වෙනවා. කවුරුරි දැනගන්න තැනක දැනපෙ විහිදේ කියන දැනක ගණන් ගන්නවත් නැහැ ඒක. අපි මේ ඉතින් අහවලාකට බැන්න මෙන්න මේ වචනයමද කියුවේ කියන්නේ උගාකර අපිට කිසි දුක් වෙන්නේ. අපි මේ රටරන්නේ මෙන්න මේ ආහාර ආගෙන අවබෝධ කරගෙන ගෙනියන නිසා. පින්නතුනි මේ සම්මා දිට්ඨිය පෙරට කොටගත්තු මේ බුදුදහමෙන් කියන අවබෝධය ලැබෙන්නේ අපට ලැබෙන අවසාන ප්‍රතිඵලය තමයි. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මින සත්‍ය ගැන අවබෝධය ලැබීම. මේ අවබෝධය ලැබීම තමයි පින්නතුනි බුද්ධිමත් මනුස්සයෙකුගේ ජීවිතයේ තියෙන ඉතිපියටු ඉගෙන මිනිස්සාව. දැන් අපි සාමාන්‍ය මුස්ලිම් කෙනෙක්ගේ ජීවිතයම ඉගෙන ගන්න ඉගෙන නැති ආව කරන්න ඒ වගේම තමයි ලබා ගැනීම ඥානවාහන ලබා ගැනීම ඊට රැකියා ලැබුණු විනාකේ ජීවිත රකුණා. නමුත් ඒ ලබන සියලුම දේවල් පිටු මේ කාලයකදී අපට එපා වෙනවා. අපි කාලයකදී හොඳයි කියලා කියන්නේ අපි පොඩි කාලේ බලන් දෙන්නම් බඩුනේ හරි මාසයෙන් ඉතින්. දැන් අපි වෙනස් නැහැ. දැන් කාර් වගේ දේවල් තමයි දැන් අල්ලන්නේ වාහන. ඒවත් වෙනුනේ කරක් යනකොට අවබෝධ වෙනකොට පස්සේ ඒ දැන් පවතින කාරු එතකොට මෙන්න අවබෝධ කරන යාමයි සුදුසහමෙන් මඟ පෙන්වන්නේ. ඒ අවබෝධ ලැබීමේ තියෙන වටිනාකම තමයි. අනිත් සියලුම දේවල් අපි සතුට සංහාතින ලබාගත් දේවල් අපිට අවසානයේ දුකෙන් කෙලවරවන්නේ. නමුත් මෙන්න මේ අවබෝධය ලබාගත් දෙනාගේ ලක්ෂණය තමයි ඔහුට අර බාහිරින් එන දුක් එකකට එන්නේ නැහැ. ඕක බාහිර කොච්චර විස්තම පරිසරයක දුන්නත් ඔහුට හිතාදාන්න වෙන පුළුවන් ඉන්නේ මානසිකත්වයක් ලැබෙනවා. දැන් බලන්න බිස්සාරය තමයි ජීවිත අවසාන කාලේ කායිකවම දුක් විඳින. බුදුහාමරට පළවෙනි ආරාම පූජා කරපු පළවෙනි වේදවන ආරාම පූජකනේ බිස්සාරය තමයි. නමුත් අවසාන කාලේ නිවන් කායික දුක් විඳින නමුත් මානසික දුක් විඳින නැහැ. කඩිකම ඈත විජිකුණ පරවතේ සම්මාන කරන බුදුරජාණන් වහන්සේ දැකගත සම්පූර්ණ සම්මාන කරමින් ජීවිත අවසාන කාලේ තාම සතුටින් කාලය ගත කරා. බලන්නේ අපට අපේ ජීවිත වල මේ ශක්තියක් ලැබෙනවද? අපේ හිරට අධ්‍යාත්මය ලැබුවයි කියලා අපට හැකියාව ලැබෙනවද? අපට ඉගෙන හැකියාව අපේ ඉගෙන හැකියාවක් තනයි කියලා අපට මෙලින් අවස්ථාවක සම්පාදක ප්‍රශ්නයක් දුන්නද? හැබැයි මේ මහාචාර්ය වරේ තුනක් තමයි දරුවෝගේ ඉස්සෝරේ හඳනවා වෙනදෙනවා. මහා ඉගෙන ගෝත්‍යා කරන කෙනෙක් තුනක් සෝක වෙනවා. නමුත් මේ ධර්ම අවබෝධය ලැබෙන්නේ කෙනා සෝකෙන්නේ නැහැ සම්පේ ගැටි කර ගන්නවා. සෝකය සම්මේ ගැටි එකක්. සම්මේ ගැටි කියන්නේ ධර්ම අවබෝධයක් දෙක ඇති බව හේතුඵල ධර්ම පිළිබඳ වැඩි වෙන අවබෝධයක් එක්ක තියෙන යන්න අවබෝධය. සෝකය කියලා කියන්නේ ආසාව, තෘෂ්ණා මුල් කරගත්තු හැඟීම්. ඒක සාස්තෝක කරන්නේ නමුත් සම්මේ ගැටි කර ගන්න මේ ලෝක සමාහණය. ඒක කාණ්ඩ විතර සමාධියෙන් ආරම්භ වන සමාධියේ අවසන් වෙන මෙත්තික ප්‍රතිපදාව වෙනයි අදාළ සාකච්ඡා කරේ. පිළිතුරු හොඳට මතක තියාගන්න කාරණයක් වෙනවා. බොහෝ දෙනෙකුට මේ කාරණාට කියනකොට දැන පුළුවන් එක කාරණයක් සම්පූර්ණ කළ ඉවර වෙලා ඊට දවස් නැති වී ඊළඟ කාරණේ යනවා කියන්නේ. පිළිතුරු නිහම දෙයක් නෙවෙයි වෙන්නේ. සම්මාදිටිය ඇති කරගත්ත ප්‍රමාණයට ජීවිතය ගැන සැබෑ අවබෝධයක් ඇති කරගත්ත ප්‍රමාණයට ධර්මානුකූලව මේ අනිත් සංඝා හත්තම වැඩිනවා. මේ අතම එකට යන්නේ. එකිනෙක පියවර එක පියවරකට ගන්නවට පස්සේ අපි සුවාන් නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියන පියවර විදිහට පස්සේ අපි කියනවා සකදාගාමි කියලා. ඊට පස්සේ කියන මට්ටමන්ත මියාලේ කියන පස්සේ කියනවා අපි අනාගාමි කියලා. මේ පාරණාට උපරිමයට කියන පස්සේ කියනවා අරහත් භාවය කියන රහතන් වහන්සේ කියලා. එනිසා මතක තියාගන්න රහත් භාවයට පත් වෙනවත් එක්කම අටංග සමානාගතෝ තේකෝ දසංග සමානාගතෝ අරහතේ ධර්මයේ පැහැදිලිවම වෙනවා. සේක පුද්ගලයා කරුණු අටයි අසේක වූ රහතන් වහන්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් කාරණා දෙකකුත් එකතු වෙලා ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. අර්ථ සම්මාවෙන් පස්සේ කියනවා. එනිසා සම්මා සමාධිය නෙමෙයි බුදුදහමේ අවසානය. හොඳටම තේරුම් බුදුදහමේ ප්‍රතිපදින් මාර්ගයේ අවසානයේ සමාධිය. නම බුදුදහමේ ඒ ප්‍රතිපදින් මාර්ගයේ ප්‍රතිඵල දෙකක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි සම්මා ඥාන සහ සම්මා විමුක්තිය කියලා කරුණු පහක් තියෙනවා පොතේ. එනිසා ආරම්භික මාර්ගයන් යට ගැන කතා කරද්දී අන්තිමට කවුරු 10කින් තමයි සම්පූර්ණ වෙන්නේ. දැන් අපි අහපු ප්‍රශ්නයකට තමයි උත්තර දුන්නේ. තත් අගයන් පස්සේ දෙක නියමුවේ එකක් මාර්ගයන් නියමුවා අනිත් එක ආරම්භික මාර්ගයන් නියමුවා. තේන ක්‍රමයේ ආර අත්නනික මාර්ගයේ වැදගත්කම සූත්‍ර ගානකින් විස්තර වෙනවා. විශේෂයෙන්ම සංයුත්තනිකාය මග්ග සංයුත්තේ කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. අපේ ජීවිතේ යම්තාක් මන ජනමාන තියෙනවා නම් දුර්වලතා තියෙනවා නම් ජීවිතේ ශෝක වැළපීම් තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වන්න තියෙන ප්‍රධානම අනුගමනයේ සිටු මාර්ගය පිටසලකන්නේ මෙන්න මේ සම්මා දිට්ඨියෙන් ආරම්භ වන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක බුදු දහමට මාර්ගෙන්න වෙච්ච දෙයක්. වෙනත් දහම්වලත් පිටතුනේ සම්මා සමාධිය ගැන සඳහන් වෙනවා. නමුත් මේ සම්මා සමාධිය අවසන් කොට ඇති සම්මා දිට්ඨිය පෙරට කොට ඇති මේ කාරණාවල ලක්ෂණය තමයි නිතරම විරාගයට බරව නිරෝධයට බලව නිවන ස්පර්ශ කරමින් යන ගමනක් තමයි මේ කාරණාවන් අනේ කියන්නේ. ඒ වගේම මේ ධර්ම මාර්ගය කියන්නේ ප්‍රථමත් භාවයක් හිතවයි. අවබෝධයක් හිතවයි. මේ අවබෝධයක් හිත ගන්න කියන විදිහේ පින්නතනේ අර්ථ සම්පන්න ජීවිතයක්. ඔහු බාහිර පුද්ගලයන් විවේචනය කරන්න යන්නේ නැහැ. ඔහු දන්නවා බාහිර පුද්ගලයන්ට ගැටෙනවා නම් ගැටෙන අරමුණ බාහිර නැහැ තියෙන්නේ. තියෙන කොහෙද? තියෙන අභ්‍යන්තරේ. ඒ නිසා අපි කොල්මකට බලේ දුවනවා වගේ අපි දුවනවා නේද? කොල්මක තමයි යන තියෙන්නේ. කොල්මකට ගන්න දුවන බය කියන. කොල්මකට බය ගන්න තන්නේ යන හැර දුවනවා නේද? කොල්මක් තියෙන්නේ. දෙලෙක්ක මනස කොල්මක තමයි ළඟ තියෙන්නේ. මේ මන කරන් තමයි අපි චපතුනාට යන්නේ. දැන් වෙනස් කරනවා, දෙකියාව වෙනස් කරනවා, ස්ථාන වෙනස් කරනවා. බලන දැන් වෙනස් කරන ලෝකේ නටවල වෙනස් කර කර අපි යනවා. යන්නේ ප්‍රශ්නේ අරගෙන. ප්‍රශ්නේ තමයි නගමයි තියෙන්නේ. එනිසා ප්‍රශ්නේ තේරුම් ගත්තොත් වෙනවා. දැන් අභිඥාදාපියන් නෙවෙයි යන්නේ. ග්‍රහලෝක කරා යන්නේ. දැන් රෝහිත කියන ජීව සුත්‍රයේ කියන රෝහිතස්ස කියන මොහු අභිඥාවල ඉති බලයෙන් යනවා ජීව ලෝකෙන් ජීව ලෝකෙට. ලෝකෙ කෙලවර කරා යන්නේ. බුදුහමස් සනාතල කලේ උපමිතින් ලෝකේ කෙලවරක් යන්න බෑ. තමන් යාත්‍යන්තරය අවබෝධ කරගන්න අධ්‍යන්තරයේ තමන් එකටලුව තියෙන්නේ. මේ ගැටලුව විසඳගත්තු දවසට පින්නතුනේ හරියට කුඩේ කොයි පෙරපුනේ කුඩාලක් කෙනා වැස්සෙන් සහ කටුවලින් බේරෙන්න වගේ තමන්ට ලෝකෙම වැස්සක් ලෝකෙම කටු තිබුණත් ලෝකෙම අපිට තිබුණත් තමන්ට පිළිසිතුව තමන් නොතිවි තමන්ට දුක් නොවේ ඉන්න පුළුවන් ඉන්නේ මාත්‍රිකාර්ය අදාගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මග විවර කරන ප්‍රධානම ධර්මයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරේ කිසිම අංගමනය කරපු බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ලෝකයට මහා සමාවෙන් දේශනා කරන ප්‍රධාන සම්මානාත්මයිනේ ධර්මාර්ගය අනිත් දේශනාවයි දෙනුනේ. බුදුහාමුදුරුවෝ ප්‍රසන්නින් සාන්තිකේ දේශනා කරකෝ සියලුම ධර්ම කාරණා මෙන්න මේ කරුණ වන්දනා කරන්න බැහැ. එයාට කතර සම්මා දිට්ඨිය කියන එක සියලුම කාරණා කියනවා. සම්මා සමාධිය ධ්‍යාන විඥානය කියනවා. සම්මා වායාමයේ සතර විද්ධි පාඩම කියනවා. සම්මා ආජීවයේ කොහොමද ජීවත් වෙනවා කියන එක ගැන කියනවා. සම්මා සංකප්ප කියන එකේදී කියන ගාණේ ඉන්නේ කියනවා. එනේ කන්නේ කරුණ වට පිටුතුනි. බුද්ධ වචනය තුළ සියලුම කාරණා ධර්ම කාරණා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළ එකට ගොනු කරන්න පුළුවන් වෙන දෙයක් කරන්නේ. ඒ තමයි කර්මාවේ අවබෝධ කරගන්න. විතරක් නෙවෙයි මේ කර්මාවේ ජීවිත රටේ අර්ථවත් කරගන්න ඕන දෙයක් සම්මත කර ගන්නවම ජීවිතේ සැපයෙන්ම දුක නිවන්න නම් මෙන්න මේ මාර්ග අනුගමනය කිරීම කියන එක අපි ඉතාම අවබෝධයෙන් අපි විතර ගන්න ඕන. ඉතින් ඒකේ කටයුතු කිරීමට මේ හැම දිනම රත්නන් සේනා අදවාදී මාස්ටර්ගේ නිදර්ශනය වෙන සම්බන්ධ විනාශයේ සම්බන්ධ කරේ වාරයන් කර